බලේන විද්වන්සියෝ කිලකිලේස සමෝහජාලං ඒරේව ලන්ද අරහං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙන්්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආහරද්දෝස්මි භික්ඛවේ හිමාය පටිපදා ආරන්ද චිත්තෝස්මි භික්ඛවේ හිමාය පටිපදාති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, Los Angeles පෞද්ගලස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන 2024 වර්ෂයේ ඇසළ පුන් පොහෝ දින වෙනුවෙන් සිදු කරන අවස්ථාව අදාළ ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේන ආනාපාන සතිය සූත්‍රයයි. ආනාපාන සතියේ තියෙන වැදගත්කම, ඒ වැඩන ආකාරයත්, එන් අපේ ජීවිතෙන් ලැබෙන ප්‍රයෝජනත් පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අප පින්නතුනි, මේ අවස්ථාව මිනිසන් සම්පත්තිය බුද්ධෝත්පාද කාලයක ලබන අනගිතම ප්‍රතිඵලය සද්ධර්මයේ ලබන අවස්ථාව. මේ අවස්ථාව පින්නතුනි ඉතාම දුර්ලභව ලැබිත අවස්ථාව. මේ අවස්ථාව කියන්නේ මේ සිල් සමාදන් වෙන දවස ඇවිල්ලා ඉන්න එකම නෙවෙයි පින්නතුනි. මෙතන ඇවිල්ලා නිදාගන්න හරියන්නේ නැහැ. මෙතන ඇවිල්ලා නිදිය ගන්න එකයි අබුද්ධෝත්පාද කාලයෙන් දෙකම සමානයි. මෙතන ඇවිල්ලා හොඳ සිහියෙන් බුද්ධියෙන් මේ දහම් මැසේජ් එක අහන වෙලාව තමයි සෙන සම්පතිය කියලා කියන්නේ. ඒ නිසා ඒක හොඳටම හිතර ගන්න ඕන. මේ අවස්ථාව ලබන්න අපිට සතර හුවාක් පින්කල තියෙනවා. අක්කන සූත්‍රයේ දැක්වෙන අවස්ථා 8කින් අපි විඳින මේ අවස්ථාවට එන්න. මේ දහම් පද ඇහෙන අවස්ථාවේදී ඇතැම් සත්‍යයන් නිරේ මේ වෙනම දුක් විඳිනවා. ඒ සත්‍යයන්ට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මේ දහම් පද ඇහෙන අවස්ථාවේදී ඇතැම් සත්‍යයන් තිරිසන් යෝනි ඉපදෙලිනවා. ඒ සත්‍යයන්ට ඥානයක් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේ සම්දර්ම ඇහෙන අවස්ථාව ඇතැම් කෙනෙක් ප්‍රේත ලෝකේ ඉන්නවා. ඒ සත්‍යයන්ට ඥානස්ථාන ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ ලැබෙන අවස්ථාවේදී ඇතැම් දීර්ඝාස්ත දෙවිවරු වෙලී ඉපදෙලි ඉන්නවා. අසංසත්තේ ආකාශානංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, නේවස්ඤ්ඤා නාසඤ්ඤායතන ආදී කෙනා ඉපදෙලි ඉන්නවා. ඒකමෝ කරබල් සත්‍යයන් සහ චතුරෝ කරබල් සත්‍යයන්. ස්කන්ධ පංචකයක් තියෙන සත්‍යයන්ට විතරයි, සුඛ තියෙන සත්‍යයන්ට විතරයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. මේ සද්ධර්ම ලැබෙන ස්ථාවේදී ඈත ප්‍රත්‍යන්ත දේශල සත්‍ය මාර්ගය කරනවා. ඒ සත්‍යයන්ට ඥානස්ථාන ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේ සද්ධර්ම ලැබෙන ස්ථාවේදී තම අය උපතින්ම දැඩි නිත්‍යාදිෂ්ඨික පෞලක දෙවි ඉන්නවා. ඒකට ඥානස්ථාන ලැබෙන්නේ නැහැ. මේ සද්ධර්ම ප්‍රතිනාම ලැබෙන ස්ථාවේදී තම කෙනෙක් උපතින්ම මන්ද බුද්ධි දෙවි ඉන්නවා. බිහිර වෙලිනා එයට දැන් සඳහන් ලැබෙන්නේ මෙන්න මේ අවස්ථා ගන්න පසුපල්ලා අරුද්දෝත්පාද කාලයක් පසු කරලා හරියට වියසිදුරෙන් කනකස් බෑවේ අවුරුදු 100ක් උඩට ඇවිල්ලා අහස බලන වෙලාවේදී ඒ අහස පෙහෙන වෙලාවක් වගේ හැදෙට පින්නතුන. ඒ උපමා අවස්ථා දෙකකින් ධර්මයේ දක්වන චිග්ගල සූත්‍රයේ. ඒක උපමාකින් දක්වන්නේ අපහින සත්‍ය සුගතියට එන්න. සුගතියට ආවෙතරක් බෑ. ඒ ආවෙ සත්‍යයන් ආපු වෙලාවේ බුද්ධෝත්පාද කාලයක් තියෙන අවස්ථාව නැවත කර උපමාව දක්වලා තියෙනවා. මෙන්න මේ අස්කාලමේ කියලා පින්නතුන් අපි සඳහන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන මුළු සඳහනේ කියන්නේ එක අතකින් මෛත්‍රී භාවනා වැඩීම අනෙක් අතින් සතිපට්ඨාන. සීල සත්‍යෝ සෝපත්‍යත්වා කියන මෙත්සිත ඔබ දවසට කොච්චර භාවිතා කරනද කියන කාරණා. ඒ වගේම සතිපට්ඨාන වඩන වෙලාව. නැත්නම් චිත්තේ චිත්තානුපස්සනාව වඩන වෙලාව. මේ වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය ගැන සතියේ ඉන අවස්ථාව. ඒකන උපරි මේ තමයි මේ වෙලාවේ හිතේ තියෙන්නේ අවිද්‍යාවද ප්‍රඥාවද කියලා තේරුම් ගන්න එක. මේ වෙලාවේ යමක් මතක් වෙනකොට ඔබට බාහිර රූපයක් එක මතක් වෙනා ඒ රූපයේ බාහිර ලෝකයේ කොතන හරි තැනක ඒ විදිහට තියෙයි කියලා හිතනවා නම් ඒ අවිද්‍යාවෙන් ඉන්නේ. මේ වෙනකොට රූපයක් මතක් වෙන අවස්ථාවේදී ඒ මතක් වෙන රූපය දැකින රූපය නෙවෙයි ඔබ මීට කලින් දැකපු රූපය මනසින් මෙනෙහි කරන අවස්ථාව. මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජි මනෝවිඥාන අවස්ථාව. අතීතේ රූපය දැකින පින්නතනි. මේ වෙනාවේ ඔබට කනට සම්බයක් එනවා නම් ඒ හැම සම්බයේ තියෙනම වෙලාව ඔබේ කන සබ්ය සෝත විඥානයත් නිරුද්ධ මොහතක යහපත ඇති වෙන මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජි මනෝවිඥාන කියන අවස්ථාව කියලා දැනගන්න. ඔබට මේ වෙලාවේ රූපයක් පේනවා නම් ඉස් දෙකද මේ බණ කියන හාමුදුරු ගැන ඒ රූපයක් ඔබ තේරුම් ගන්න අවස්ථාව ඇසස් රූපයක් චක්කු විඥානයෙන් නිරුද්ධ වෙච්ච තැනක ඒ අනුවය හට ගන්නා වූ සංඥා වේදනා දෙක මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජි මනෝවිඥාන අවස්ථාවෙන් තේරුම් ගන්න මොහොත. ඒ තේරුම් ගන්න මොහොතෙහි ඊට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඔන්න ප්‍රඥාවෙන් අවස්ථාව. එතකොට මේ ප්‍රඥාවෙන් හිටපු මට්ටමට විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පදානාති කියලා දැක ගන්න පුළුවන්. බාහ්‍ය ලෝකිනුත් අභ්‍යන්තර නාමයන් දෙනුත් දෙකම හිත මිලිච්ච අවස්ථාවක් කියලා ඔබට සැලසෙන්න පුළුවන්. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේක ඇතුළත. අති දීර්ඝ කාලයක් සසර ඇවිල්ලා මේ ශ්‍රණ සම්පත්තිය දුර්ලභ මොහොත වේරවයා ඔස්පිසස් මොමන්ට් එක ලැබුවා අවස්ථාව. මෙහාවරි සියවරි ස්පෙෂල් ඔස්පිසස් මොමන්ට් as a result of our previous karma. When we receive this opportunity, according to what the Blessed One explained, we have to practice only one thing, which is satipatthana, mindfulness. We are aware of our mind. What happens to my mind at this moment? Whether my mind is ignorant or not. When we release from the outside material world, at the same time, if we release from our insight or mind consciousness, reflecting on impermanence, that is the place where we practice Dhamma in the highest level. පින්නතුනි අන්නේ සඳහා අවසාන වශයෙන් අපට පුහුණු කරන්න තියෙන්නේ ආනාපානසති භාවනාව. අපේ ජීවිතයේ උපරිම වටිනාකමක් ලබා දෙන කැමතිනම් ඔබ මුළු ජීවිත කාලයක් වෙහෙසෙන් ඔබේ ජීවිතේ වටිනාකමක් ලබා ගන්න. අවුරුදු 20ක් විභාග ඉගෙන ගත්තා. ආයෙ අවුරුදු 20ක් විභාග දරුව හදන මහන්සි වුණා. ඊළඟ හැදුවා. ආයෙ අවුරුදු 20ක් විභාග පීකම් කරගෙන ඉන්නවා. මේ ඔක්කොම කරන්න මොකටද? මේ දුක නිදහස් වෙන්න කියලා හිතන්නේ. අන්නේ දෙන්නවා නම් ඔබේ දරුවා කොච්චර ඉහළට ඉගෙන ගත්තද? මහාචාර්යවරයෙක් වුණත්, රටක නායකයෙක් වුණත් විතරක් නෙවෙයි. මුළු මේ පෘථිවියට සත්‍ය රැඳ වුණත් ඔබට දුක නිදාසන්න බෑ. ඔබ මහලුලෙක් හැංගිච්ච මොහොතේ දරුවට ගොඩ ගන්න බෑ. ඔබ ලෙඩ වෙලා අමාරුයි හුස්ම ගන්න වෙලාවේ දරුවට වෙල කරන්න දෙයක් නෑ. දරුවා ඩොක්ටර් කෙනෙක් වුණත් දරුවට කරන්න දෙයක් නෑ. ඉතින් අන්නේ මොහොතේ අපට කියලා පිළිසරණක් අපි හදාගන්න තියෙන ඕන. ඒක පින්නුතින් ලෙඩ ඇඳේදී හදාගන්න බෑ. ඒක ලෙඩ වෙල ඉස්පිරිතාලේ ගිහිල්ලා පටන් ගන්න බෑ අපිට. ඒක පටන් ගන්න මොහොත තමයි මේ මොහොත. අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සැබවින්ම තෙරුවන් සරණ ගිහිල්ලා නම් මෙන්න මේ සදාම් පණිවිඩය ගැන උපරිම විශ්වාසය තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක යම්තම් දුකක් හටගන්නවා නම් ඒ දුක හටගන්නේ අවිද්‍යාවෙන් ඉන කෙනාට, මොහෙන් ඉන කෙනාට, ප්‍රඥාවෙන් ඉන කෙනාට දුකක් හටගන්නේ නැහැ කියලා. අපට යම්කිසි වෙලාවක දුකක් හටගන්නවා නම් මොකද්ද මේ අවිද්‍යාවෙන් ඉනවා කියලා කියන්නේ? අර බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච රූපය මේ වෙලාවේ ඒ හැටියටම තියෙනවා කියලා හිතන අවිද්‍යාව. හිතට රාගය, ලෝභය, ද්වේෂය, අමනාපය, ඊර්ෂ්‍යාව, මාන්නය, ආඩම්බරකම, මොකක් හරි අකුසල සිතුවිල්ලක් හටගන්නව නම් අපි ඒ වෙලාවේ සතුටින්ද දුකෙන් ඉන්නේ? සතුටින්ද දුකෙන් ඉන්නේ? දුකෙන් ඉන්නේ පින්නද? ඒ දුකෙන් ඉන්නවා කියන එකේ සලකන මොකද්ද? අර බාහිර නිරුද්ධ වෙච්ච රූපය අපි මේ වෙලාවට අරගෙන ඉන්නේ. බාහිර රූපේ නිරුද්ධ වුණා කියලා දකිනවා නම් අපට දුකක් ඇති වෙන හැම අවස්ථාවකදීම අපේ සිතේ ස්වභාවය දක්වනවා. අට්ටි යති හරායති නිරුච්චති කියලා. අපට අපගෙනම ලැජ්ජාවක්, පිළිකුලක් හටගන්නවා. ඒ මම කොච්චර මෝඩද, මෙච්චර දහමක් අහපු මම මේ තථාගත දහම වෙත මගේ හිත තියාගත්තේ නැති නිසා නේද මට මේ දුක් ටික මේ මොහොතේ ඉන්නේ කියලා තමන් ගැන තමන්ට දෝෂ ආරෝපණය කරගෙන ඉක්මනින් එතනින් මිදලා බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු සේවනයට සතිපට්ඨානයට අපි යනවා. ඒ සේවනයට ගිය ගමන් පින්නතුනි අප දුකෙන් නිදහස් නැගී අන්නේ සතිපට්ඨාන නැවත සේවනයට අපි නාවොත් අපේ ලෝකයේ සියලුම සම්පත් එක වෙන අපේ පාදේ ළඟ තිබ්බත් අපේ දරුවන් ලෝකයේ තියෙන සියලුම උපාධි ටික අරගත්තත් අපට දුකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. අපට දුකෙන් නිදහස් වෙන්න නම් මේ ධර්මයට මෙන්නට ඕන. අන්නේ නමාවදීදී ඉගෙනම භාවනා කමටහන වෙච්ච බුදුහාමුදුරෝ අපි අවධානය යොමු කළා. ඒ තමයි ආනාපාන සති භාවනා. Mindful breathing. පින්නතුනි අපට උපදේ පටන් මරණය දක්වා අප අත නොහැර යන එකම දේ. පොඩි කාලේ නම් කොච්චර කටි අපි හසරෙන් ගලන්නේ. සමහර අය අපට අමතක වෙලා ගියා. සමහර අය අපිව අමතක කළා. සමහර අය අමනාප වෙලා ගියා. සමහර අය මේ යන්නේ නැති. සමහර අයගේ මරණ සාහිතිය අත්ම මෙති වතුරු දාන වෙන්නේ නැති. ඉවිලි බොහෝ දෙනෙක් අපේ ජීවිතේ මොනවද වුනේ? අපි කැමති දේවල් වුණා ජීවිත කාලේ තිබුණා. ඒව ලබා ගත්ත මොහොතේ හරියට සතුට වුණා. ටික කලක් යනකොට ඒ සතුට ටිකෙන් එකාට වුණා. ඇතැම් විට ඒ සතුටම දුකක් බවට පත් වුණා. අපේ ශරීරයේ කාලයක් කොච්චර ලස්සනට තිබුණද? දවසට කණ්ණාඩි ළඟට කීවතාවක් නම් ගියාද? කණ්ණාඩියක් බෑ කියලා දාගෙන හිටියේ නේද? පනාකෝයි පනාලිකුයි. එහෙම හිටිය අපි පින්නතුනේ ටිකෙන් ටිකේකින් අයින් වුණා. අපිට මේ කිසිම දෙයක් පාලනය කරන්න බැරි වුණ බව අපි දැක්කා. නමුත් එක කෙනෙක් අපිත් එක්ක නිරතුරුව අපි ඉඳිනවා. ඒ මොකන්ද? ඒ තමයි අපේ හුස්ම ආස්වාස ප්‍රාස්වාස කියන දෙක. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස කියන කාරණයට අපි සතිමත් බවකට ගොරවති ආනාපාන සතියට ගොරවනෝති මේ මනස ලෝකෙදක් නෙවෙයි මේ මුළු තුන් ලෝකෙම වටිනාකම වැළු එක අපේ ජීවිතයට ලබා දුන්නා වගේ ඔබ ඇත්තටම බුද්ධං සරණ ගච්ඡාමි කියලා කියනවා නම් මෙතෙන්ට හිත තියාගන්න ඕන මෙන්න මෙතෙන් ශ්‍රද්ධා ඇති කරගන්න ඕන අපට මුළු ලෝකෙම තියෙන වටිනාම දේ අපේ හුස්ම ඒ හුස්ම ටික ගන්න තමයි අපි අවසාන මොහොතේ ලෝකෝ සරණක් දෙන්නේ දැන් අපට එකිනෙක වටින්නේ නැහැ නේද මේක වටිනාකම තේරෙන්නේ ලෙඩකට ගිහිල්ලා අවසාන මොහොතේ ළඟ එක හුස්මක් උඩට හරගෙන පල්ලේ හරගන්න කොච්චර සටනක් කරනවද අපි? ඒ හුස්ම එක දවසකින් හරි වැඩි කරගන්න. දවසකින් නෙවෙයි පැයකින් හරි වැඩි කරගන්න. විනාඩියකින් හරි වැඩි කරගන්න අන්තිම මොහොතේ කොයිතරම් සටනක් කරනවද? ඔබේ මීගේ අම්මා තාත්තා නැන්දමන් ඔබේ හිතවතුන්ගේ මරණ ආවිය සොබමක දැක්කා. එහෙම වුණ අපට හිතුණා දඩපඩක් මේ දෙවේ කියලා. අපට වෙනවා පින්තුනේ දෙවි. කොයි මොහොතක හරි ජීවිතේ. අන්නේ මොහොතේ නැකලින් අපි මේ ආනාපාන සති ගුරුකල තිබුණ තේමී. අන්නේ අවසාන මොහොතකට ඊතාම සුවදායි අවස්ථාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දීප කියන සූත්‍රයේ සම්මුතනිකායේ ආනාපාන සති සංකේතව දීප කියන සූත්‍රය. අපි මෙතන කලින් මේ සූත්‍රය මේ අතට පැහැදිලි කරලා තියෙනවා. අනේ දීප සූත්‍රය අදාළ මේ සාකච්ඡා කරන මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රය ඉතාම වැදගත් සූත්‍ර දෙකක්. පින්නතුනි දවසට එක විනාඩිය ගන්න හැරෙයි ආනාපාන සති භාවනාවට හුරු වෙන්න. අපි දෛනිකව කරන මේ දන් ටික ටික අඩු වෙන හැටි ඔබටම බලන්න පුළුවන්. දෛනිකව සතර හොයාගෙන ඈත යන අවස්ථා. දෛනික ජීවිතයේ සතර හොයාගෙන අනිත් පැත්තට හැරෙන අවස්ථා. සමාජ මාධ්‍යයට දුරගත වෙන නැගුණ අවස්ථා කොච්චරනම් අඩු වෙනවද කියලා ඔබටම ඔබේ ජීවිතය ගැන බලන්න පුළුවන්. අපේ ජීවිතයේ සතර තියෙන පිනතුන අපේ නමයි. අපි අර හිඟන්නේගේ උදාහරණයක් විදිහට කියනවනේ මාතකද කියන දෙන්නේ ජීවිත කාලයක්ම යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉඳහව කෙනෙක් පිළිබඳව එක්තරා හිඟන මිනිසෙක් හිටියා ඔහු ජීවිත කාලෙම කරේ යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉඳහව මේ මිනිස්සේ මරණයට පස්සේ යහට හිටව මිනිස්සු මේ මිනිස්සයා බොහොම දාන කළා ඊළඟ බැනවර යකඩ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ මේක පින්නතුනේ සම්පූර්ණ මැණික් පෙට්ටියක් මේ මිනිස්සු ජීවිත කාලෙම දැනගෙන හිටියේ නැහැ මේ මැණික් පෙට්ටිය පොඩි වාඩි වෙලින් කියලා ඒක දැන නැතුව මිනිස්සුන්ට අතපාලා මුළු ජීවිත කාලෙම ඉඳලා කල්ියවත් අන්නේ වගේ පිටුතුනේ මේ සම්බුද්ධ උත්පාද කාලයක මේ ආනාපානසති භාවනා කියන්නේ හරියට මැණික් පෙට්ටියක් වගේ. ඒ මැණික් පෙට්ටිය අමතක කරලා අපි සතුට හොයාගෙන ඈත දුර බැහැර තැන්වල යනවා. ඈත පුද්ගලයන් යාළු කරගෙන කතා කර කර උත්සාහ කරනවා. ඊතාන සහැළු බඩු පාඩ ගොඩ ගහගෙන ඒ වගේ සතුටෙන් උත්සාහ කරනවා. අර මැණික් පෙට්ටිය උඩ වාඩි වෙලා ඉඟා කරන මිනිස්සු වගේ. මහා මැණික් ආකරය පුණ්‍ය නිධානය මහා සංකතක් තමයි මේ හුස්ම ගැනීම පිළිකිරීම කියලා කියන්නේ අපේ සතුට ලබන මාවතේ මහා නිධානය මේ ආස්වාස ප්‍රස්වාසයේක සතිමත් බව එකතු කිරීම නම් වූ ආනාපාන සති භාවනාව මේ දීප සූත්‍රයෙන් දක්වනා ඊටාම වැදගත් කාරණිය මොකන්ද ඒ කාරණිය යම්කිසි කෙනෙක් කැමති නම් අපටික්කෝලේ පටික්කෝල සංඥේ විහෙයොන් නොපිළිකුල් දෙයි නැත්නම් ලස්සන දේ ප්‍රියමනාප දේ පිළිබඳව ප්‍රියමනාප නොවේ කියලා දැනගන්න අත්දකින්න කැමති නම් නැත්නම් ලස්සන දෙයක් ලස්සන නෙවෙයි කියලා තමගේ perception එක වෙනස් කරලා හිතන්න කැමති නම් ඒ වගේම කටිකෝලිය අපටි පුරුසණී විහෙරිය. ඊටාම පිළිපුල් දෙයක් දැකපුවාම අවස්ථාවේදී ඒක පිළිපුල් දෙයක් නෙවෙයි ඒක සුව දෙයක් ලස්සන දෙයක් ප්‍රසන්න දෙයක් කියලා තමන්ගේ සංඥා වෙනස් කළ ජීවිතෙන් ලබා ගන්න කැමති නම් ඒ ප්‍රිය අප්‍රිය බව දෙකම දුරු කරලා උපේක්ෂා දින කැමති නම් ආනාපාන සතියම වඩන්න කියලා. බාහිර ලෝකයේ කිසිම දෙයක් වෙනස් නොකර ඇහැට පේන අසුභ අරමුණු දේශමන වලට හෙන අප්‍රිය ශබ්ද නාසයෙන් ගඳ සුවඳ මේ ආදී අප්‍රසන්න දේවල් ප්‍රසන්න බවට ශනිකව තමන්ට වෙනස් කරගන්න කැමති නම් ආනාපාන සතිය වඩන්න. ඒ වගේම ඕනම ප්‍රසන්න දෙයක් ශනිකව ප්‍රසන්න නෙවෙයි අප්‍රසන්නයි අසුභයි කියලා මෙනෙහි කරන්න කැමති නම් ඒකටත් කියන එකම කමඨාන ආනාපාන සතිය. ප්‍රිය අප්‍රිය දෙකම දිය දුරු කරලා උපේක්ෂාවෙන් මධ්‍යස්ථව හිතන්න කැමති නම් මධ්‍යස්ථව දකින්න කැමති නම් ඒත් වඩන්න තියෙන ආනාපාන සතිය කියලා. මේ කියන කාරණේ ගැන අවධානයෙන් ඉන්න. එතකොට ප්‍රියමනාප දේ ගැන අප්‍රියව හිතන්නත් පුළුවන්. අප්‍රිය දේ ගැන ප්‍රියමනාපව හිතන්නත් පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙකම දුරු කරලා මධ්‍යස්ථව උපේක්ෂාවෙන් හිතන්න කැමති නම් එහෙම කරන්න පුළුවන්. එහෙනම් ඔබට ප්‍රශ්නයක් ඇහෙන්න ඕන. නැගෙන්නවා. මොකද එහෙනම් අප්‍රිය දේ ගැන කොහොමද හිතන්නේ? අප්‍රිය දේ ගැන අප්‍රිය විදිහට හිතන එක කොහොමද හිතනවනේ පිළිතුරු? ප්‍රිය දෙයක් දැක්කහම ප්‍රිය විදිහට හිතන බව කොහොමද හිතනවනේ? ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ. මේ ලස්සන මලක් දැක්කහම මල ලස්සනයි කියන එක අපට කොහොමද තේරෙන්නේ? අසුජි ගොඩක් දැක්කහම ඒක අසුබේ කියලා ඒක පටික්කෝලේ කියන අමුතුවෙන් මෙනි කරන්න දෙයක් නෑ ඔබට. අසේ ගොඩක් දැකලා කවදාවත් අපි පා ගන්නෙවත් අතින් අරන් සාක්කුව දා ගන්නෙවත් අනේ හොඳයි කියලා වර්ණනා කරන්නෙවත් කිසිදා අපි කරන්නේ නැහැ. අපිට පිළිගුණ දෙයක් දකිනකොටමයි අමුතුවෙන් මෙහෙ කරන් දෙයක් අපි ඒක එහෙම ගන්නවා. අපි ගැන කවදාවත් හොඳ ගුණ කතනයක් කරන වෙලාවෙදී වර්ණනා කරන අවස්ථාවේදී ඒක අපි අපේ හිතට කොහොමද සතුටුගෙන දෙලියක් කියලා. ඒක කොහොමද දැන් මේ මොදි ලැබෙන දේ? ඒකට අමුතුවෙන් මොකුත් බාහිර කරන්න ඕනේ නැහැ. ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ. ධර්මය පුහුණු කරන්න ඕනේ නැහැ ඒකට. ඒක කොහොමද ලැබෙන දේ? නමුත් ඒක නෙමෙයි මේ බුදුහාම දේශනා කරන්නේ. මොකද අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට ප්‍රසන්න ප්‍රියමනාප දෙයක් එනකොට ශනිකව තමන්ට ඒකේ perception එක වෙනස් කරලා ඒකේ සංඥාවන් පැතර හරවන්න පුළුවන්. ඒ වගේම ඕනෑම පිළිකුල් දෙයක් වර්ණ ශබ්ද ගන්ධ රස පොට්ටබ කියන මේ ඕනම තම අකමැති දෙයක් ශනිකව තමන්ට පුළුවන් තමන්ගේ සංඥා වෙනස් කළා ඒක ප්‍රසන්න විදියට ලස්සන විදියට සුභ විදියට මෙනෙහි කරන්න. ඕනනම් මේ දෙකම දුරු කරලා මධ්‍යස්ථ හිතන්න ඕන නම් පුළුවන්. දෙන්නුතුනේ බලන්න මේට වඩා දෙයක් ජීවිතේ අවශ්‍යද? ඔබ උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් කරන්නේ මේ දේ කරගන්න මේ දිනුත. ගෙවල් දොරවල් අතුපතු ගන්නේ, මෝන හොදන්නේ, නාන්නේ, කොණ්ඩෙ පීරන්නේ, ඇඳුම් මදින්නේ, කෑම උයන්නේ, කෑම කන්නේ. එහෙම කළා කළා දිනුතුනේ කවදාවත් පුළුවන් මේ බාහිර ලෝකේ වෙනස් කරන්නද? වැඩට ඉවර කරන්න පුළුවන්ද ඔබට? උදේ පාන්දර මොන හේතුවක් කෑම කෑවා ටික නැතනකොට බඩගිනි ආයි කෑම ගන්න ඕන ආයි කෑම කන මොන හොදබේක මදි තවලකට නාන්න ඕන ඇඳම කරන ආයි ඇඳමක් දාගන්න ඕන ගෙදර බාගෙන් ටික කුස්සිය කියලා හොදන්න ඕන ආයි රැට කෑම ගන්න ඕන කෙට උදේට කෑම ටික ගන්න බලන්න ඕන හවසට ඇඳුම් ටික හොදන්න ඕන ආයි පාන්දර නැගිටින්න ඕන පින්නොතින බලන්න මුළු ජීවිත කාලයක්ම කරේ මේ වැරදි මෙහෙ පින්නතු. ඔබට මේ මොනවද ඉවර කරන්න පුළුවන්ද? ඔබේ කුසගින නිමාට මාත් යන කෑම කාලා අවසන් කරන්න පුළුවන්ද? ඔබේ ගෙදර අවසාන වතාවට කියලා සුද්ධ කළ අවසන් කරන්න පුළුවන්ද? බලන්න පින්නතුනි හැමදාම මේ ජීවිත චක්‍රය නේද හරියට රෝගවරු වගේ ගියේ. ඒ ගමන පින්නතුනි කවදාක් නිමාටපත් කරන්න බෑ. අන්නේ ගමනට නිමාව තියලා ඒ කියන්නේ ගෙදර වැඩ කරන එක නවතිව නෙමෙයි කියන්නේ. ඒ බාහිර ලෝකේ වෙනස් කිරීමෙන් ඔබ සතුටක් ලබන්න කැමති වෙනවා නම් පින්නතුනි ඒක ජීවිතේ කවදාවත් නිමාටපත් කරන්න පුළුවන් කමක් නෑ. ඔබ මිය යන දවස එනකම්ම ඔබේ ගෙදර වැඩ ඉවර කරන්න බෑ. ඔබට කෑම ඉවර කරන්න බෑ. ඔබට ගෙදර කෑම භාජන ටික වලන් ටික හොදලා ඉවර කරන්න බෑ. ඔබේ ඇඳුම් ටික හොදලා ඉවර කරන්න බෑ. ඔබේ මූණ හොදන නාල ඔබට ඉවර කරන්න බෑ කවදාවත්. මැරෙන දවස එනකම් මේ කිසිම දෙයකින් පින්න තුනේ තෘප්තිය සතුට සෑහීමක් ලබන්න බෑ. අන්නේ එන්නේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර ලෝකින සතුට හොයාගෙන නොගිහිල්ලා මෙන්න මේ ආනාපාන සති භාවනාව ඔස්සේ අපේ හිත දිනු කරවති. දකින ඕනෑම රූපයක් ඕන විදිහට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන කෙනෙක් දැක්කොත් ලස්සන විදිහට මොනවා මෙහෙ කරන්න පුළුවන්. ලස්සන කෙනෙක් දැකලා විනිවිද දැකලා අභ්‍යන්තර ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දැන් කෑම ටික තියෙන විදිය ඊ රැ කෑම කාපු ටික ඇඟේ තියෙන විදිය උදේ දීපු වතුර ටික දැන් තියෙන ස්ථානය මේ ඔක්කොම බලලා ශරීරය ඇතුල් පැත්ත පිටිපැත්ත හරවලා බලන්න ඕන. අද ලස්සනට ඉන්න කෙනෙක් යා වයසට ගිහිලා අවුරුදු 80 90 දී හැරෙවිදියා හරගෙන යන විදිය මෙහි කරන්න ඕන. ලස්සන දෙයක් ලස්සන නැති විදිහට මෙහි කරන විදිය. ඒ වගේම ඕනම අප්‍රිය දෙයක් වයසට ගිහිලා කුදු වෙහෙලින කෙනෙක් බලලා අනේ මේ අවුරුදු 16 18 කාලෙදි කොච්චර ලස්සනට ඉන්නේ කොච්චර ලස්සන රෝගයක් කෙනෙක් කෙනෙක්ද කියලා හිතලා ඒ පැත්තෙ මෙහි කරන්න ඕන. ඊළඟට මේ දෙකම මෙහි වෙන අවස්ථාවේදී තමන්ගේ එක තේරුම් ගන්න රූපේ නිරෝධක දැනක කියලා දැකලා බාහිර රූපයන් නෙවෙයි මේ මෙහි කරන්නේ සම්පූර්ණයෙන්ම මගේ මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා බලලා බාහිර ලෝකයේ ශූන්‍යතාවට හිර කියන තුර බාහිර කිසිම පුද්ගලෙක් මොන ගහන්නේ නැහැ කියලා බාහිර කිසිම භෞතික දෙයක් අපේ ප්‍රඥාව තුරට අපට අහු වෙන්නේ නැහැ. යස් හතර ආහාරයෙන් දුරු කරගො කෙනෙක්. යක් හබලින් ආහාරය දුරු කරගො කෙනෙක්. යක් කස් ආහාරයේ ඉක්මව කෙනෙක්. යා විඤ්ඤාණ ආහාරයේ ඉක්මව කෙනෙක්. යා මන මනෝ සංජේතන ආහාරයේ ඉක්මව කෙනෙක්. එනිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආනාපානසති භාවනාවේ ආනිසංස පැහැදිලි කරනවා දීපකින සූත්‍රයෙන්. සංයුත්තනිකායේ ආනාපානසති සංයුත්තේන දීප සූත්‍රයේ දීප කියන්නේ දිවයින නැත්නම් අයිලන්ඩ් එක ලයිට් එක කියන එක ආරෝග්‍ය කියන එක. ඔබේ ජීවිතේට සැබෑ ආරෝග්‍යය සැබෑ පහනක් සැබෑ දිවයින භූමියක් හදාගන්න විදියට කියන්නේ. ආනාපානසතිය කියන සූත්‍රයේ ලක්ෂණ කරුණු ගානක් සඳහන් කරනවා. මේ අධ්‍යයනය විතරක් නෙවෙයි ප්‍රථම ධානය ආදී ධ්‍යාන ලැබෙන කැමැති නම් ඒ පුද්ගලයා විසිනුත් මෙන්න මේ ආනාපානසතිය වඩන්න. ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මෙන්න මේ ධ්‍යාන මට්ටම කියන්නේ නීවරණ දුරු කරන අවස්ථාවෙන් තමයි. අපේ හිතේන කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මෙන්න උද්දච්ච කුච විචිකිච්ඡා කියන මේ නීවරණයටපත් කරලා හිත සමාධිමත් කරන අවස්ථාව තමයි ධ්‍යාන අවස්ථාව කියලා කියන්නේ. මේ අවස්ථාවට කියන්නේ මාරයාගේ ඇහැට වැලි ගැහුවා කියලා. මාරයාගේ ඇස් දෙක අන්ධකාරයි කියලා කියන්නේ. මාරයාට තමම පේන්නේ නැහැ, තමටම ආවේ පේනවා. මේ ප්‍රථම අධ්‍යාත්මපත් වෙන කම්ම අපිට මායාව පේන්නේ නැහැ, මායින් අපිව පේනවා. ඔහුට කැමති විදිහට අපව පාලනය කරනවා. ඊළඟට අරූපාචර ධ්‍යාන ලබන ක්‍රමයක් මේ විදිහට දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි, සැප දුක් උපේක්ෂා ආදී වේදනා පිළිබඳව අනිත්‍ය දුක් අනාත්ම විදිහට මෙනෙහි කරන්න කැමති නම්, ඒ වගේම ඒ සැප දුක් උපේක්ෂා වේදනාවල හිත බැස ගන්න ගැතිය, ඒ ගැන සතුටු වෙන ගැතිය දුරු කරන්න කැමති නම්, අන්න ඒ කෙනා කිසිනුත් මේ ආනාපානසතිය වඩන්නේ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙක් කැමති නම් හරියට දැල්ල පහනක දැල්ල තියෙන්නේ ඒ පහනේ තියෙන තෙල සහ ඒ පහනේ දාපු තිරෙහි ප්‍රතිඵල විදියට. යම් කිසි වෙලාවක පහන අර පහන් තිරයක් නැති වෙලා ගියා නම් දැල්ල ඉබේම නැති වෙනවා. අන්න ඒ වගේ සසර ගමනේ යන අවිද්‍යා තෘෂ්ණා කියන මේ කෙලෙස් ටික සම්පූර්ණ යටපත් කළා සිහිල් භාවයට පත් වෙන කැමති නම් අන්නේ තැනත් ආවිසිනුත් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා දේශනා කරා. ඒ දීප සූත්‍රය. අදාප සාකච්ඡා කරන ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුලතන සූත්‍රයක්. මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේහි විසාකා උපාසිකා විසින් කරපු පූර්වාරාමයේ වැඩවසන කාලයක. මේ පූර්වාරාමයේ වැඩ සිටිනකොට හරි ලස්සන සිදුවීමක් වෙනුතුනේ මේකේ තියෙන්නේ. සාදුකාරයන් දෙන බලන්න හොඳට. හොඳට සාදුකාරයන් දෙන අය පාරක්. දැන් අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ ආනාපානසති සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පූර්වාරාමයේ වැඩ සිටින අවස්ථාවකදී. හරිම ලස්සන අවස්ථාවක් මේක. ඒකට හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. මේ සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටපු ප්‍රධානතම ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම එකම මොහොතේ වැඩ සිටපු අවස්ථාවක්. ප්‍රධාන හාමුදුරුවෝ කවුද? සරුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා චුණ්ඩ හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරෝ, රේවත හාමුදුරෝ සහ ආනන්ද හාමුදුරෝ. මේ සම්බුද්ධ ශාසනයේ සෝමාන කළ බබලෝපු ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රබලම ස්වාමීන් වහන්සේලා රැස එක විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ සිටි අවස්ථාවක්. හරියට පුන්සඳ පායේ පෝරාත්‍රි ආකාශයේ හරියට අහස පුරා තාරකා පිරිමරාගෙන ඉන්න පුන්සඳ වගේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාම වැඩ සිටිනවා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා හැම දිනම පායේ ධර්ම වැඩමින් ඉන්නේ. ඒ තරම් හිමාර ඉස්තිර වික්ෂුන් වහන්සේලා වැඩිහිටි පරිණත වික්ෂුන් වහන්සේලා අනිත් නවක ස්වාමීන් වහන්සේට අනුශාසනා කරනවා. ඇතැම් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට වඩා බාල ස්වාමීන් වහන්සේලා 10 දෙනෙකුට අනුශාසනා කරනවා. ඇතැම් වැඩි ස්වාමීන් වහන්සේලා 29කට අනුශාසනා කරනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා 39කට අනුශාසනා කරනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා 49කට අනුශාසනා කරනවා. මේ වගේ එක එක කණ්ඩායමකින් හිතේ විහාරස්ථාන. අන්නේ වෙලාවවල මේ මුළු පූර්වාරාමයේ බබලමින් සිටින අවස්ථාව. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. ආරද්දෝස් මේ වික්ඛවේ ඉමාය කටිපදාය. මේ ප්‍රතිපදාව සඳහා ආරම්භ කර වීර්යයේ මෙමි කියලා දැක්කා. ආරද්ද චිත්තෝස් මේ වික්ඛවේ ඉමාය කටිපදාය. මේ ප්‍රතිපදාව සඳහා ආරද්ද වීර්යයට සිත යොමු කරමි කියලා දකින්නවා කියන මේ ප්‍රකාශයෙන් තමයි සූත්‍රය ආරම්භ වෙන්නේ. අන්නේ අවස්ථාවේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලගේ සිත් හොඳට බැලුවා. උන්වහන්සේට තිබුණු පරිචිත විඥානය හේතුපරි ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරි ඥානෙ, ආස්‍යංශේ ඥානෙ ආදී මේ සුවිශේෂ ඥානයන් උපයෝගී කරගනිමින් බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා කීත් බලමින් හිටියේ. දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නම් උන්වහන්සේ අපේ හිත් බලනවා. අපේ හිත් කොයි වගේද මේ නැහැ කියන්නේ. එක එකනට වෙන වෙනම අවධානය යොමු කරලා බලයි. බලනකොට පෙනෙන එකනේ නිදාගෙන ඉන්නවා. එයාගේ තියෙන මෙදී හොඳටම වැඩි. එක්කෙනෙක් කාම ඡන්දයේ මොකක් හරි දියාගෙන කැමැත්තෙන් ඉදිරියට. ඇතැම් කෙනෙක් ව්‍යාපාදයේ කවුරු ගැන පොඩි හිතේ මොනවා හරි දෙයක් තියෙනවා. එකෙනෙක් ඇතැම් විචිකිච්ඡා සැකයෙන් ඉන්නවා. ඇතැම් කෙනෙක් මෛත්‍රියෙන් ඉන්නවා. ඇතැම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඇතැම් කෙනෙක් වීරියෙන් මේක තේරුම් ගන්න ඕන කෙනෙක්ගෙන් ඉන්නවා. තව කෙනෙක් ඇතැම් ප්‍රඥාවෙන් ඉන්නවා. තම අතීතයේ දිනවරු ප්‍රඥා ඉන්ද්‍රියත් උපයෝගී කරගෙන මේ කියන කරුණ මොහොතේ ධර්මයට ගල්පගලක කොහොමද මේ අනිත්‍යට සම්බන්ධ වෙන්නේ? කොහොමද මේක පරිසම්පදයට සම්බන්ධ වෙන්නේ? මේක කොහොමද චතුරාර්ය සත්‍යට සම්බන්ධ වෙන්නේ? මේක කොහොමද හේතුඵල ධර්මයට සම්බන්ධ වෙන්නේ? මේක කොහොමද සමුදේය කියන මේ සිද්ධාන්තයට සම්බන්ධ වෙන්නේ කියලා බල බල ඉන්නවා. බුදුහාඳුරන් හිතයන්නේ විශේෂයෙන්ම අන්න ඒ ප්‍රඥා ඉන්ද්‍රියත් එක්කින කෙනාට තමයි වැඩිපුර අවධානය යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ඔබට මොන ගැහුණා තියෙන්නේ? හොඳට මතක තියාගන්න ඔබ ගැන මොකද බලන්නේ? ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම අතරේ මොන විශේෂයෙන්ම පඤ්ඤා ඉන්ද්‍රිය කොච්චර සතරදි දියුණු කරපු කෙනෙක්ද කියලා බලන්නේ. මේ කෙනාගේ දරුවෝ කොච්චර උපාධිධාරී කෙනෙක්ද? මේ කෙනාගේ ගෙදර තට්ටු දෙකද? මේ කෙනා පාවිච්චි කරන්නේ ජපාන් වාහනයක්ද? යුරෝපීය වාහනයක්ද? ඒවනේ මේ බලන්න. මේ කෙනාගේ පොතේ කොච්චර සල්ලි තියේද? මේ කෙනාට පුතා දොස්තර කෙනෙක්ද, ඉංජිනේරු වෙද්ද, දන්ත වෛද්‍යවරයෙක්ද? ඒ මොනවාක්ද බුදුහාමුදුරට අදාළන්නේ? බුදුහාමුදුර බලන්නේ හොඳට නොවන විදිහටලා මෙයා කොච්චර ප්‍රඥාවෙන් ඉන්න කෙනෙක්ද? කොච්චර මෙයා සතරේ ප්‍රඥාව දිනු කළ තියේද? කොච්චර මේ වෙලාවේ මෙයා ප්‍රඥාවෙන් විකසිතව ඉන්නේ කියලා පුරිදුවම උන්වහන්සේ ස්කෑන් කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ සම්පූර්ණතනි බුදුරෙක් මුණගැහිච්ච වෙලාව මග හැරගන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේලා මුණගැහෙන අවස්ථාවකදී අපට අපේ උන්වහන්සේගේ නම් ලිස්ට් එකේ ඉහළම තැනට යන්නට අපි දක්ෂ වෙන්න ඕන. එහෙම වෙන්න නම් මේ මොහොතේ පටන් අපි මෙන්න මේ ප්‍රඥාවට සම්බන්ධ කරුණම දැනගෙන ඒ කරුණම වැඩිපුර මෙහෙය කිරීම ජීවිතේ ප්‍රධානතම ඉලක්කය පරමාර්ථය බවට පත් කරගන්න ඕන. ඒකින් කියන්නේ අනිත්‍යව කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ධර්මයට උගන්වන්න එපා, වාහන මිලදී ගන්න එපා, ගෙදර තට්ටු දෙක තුනට හදන්න එපා. ඒව කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒව හොඳට කරන්න. දැන් තියෙනකට වඩා හොඳට කරන්න ඕන. හැබැයි ඒව කිසිම දෙයක් ජීවිතේ ආසන්න ඉලක්කය ෆයිනල් ගෝල් එක කරගන්න එපා. ඒ ඔක්කොම දේවල් එක මොහොතෙම වඩහිම වෙනවා. නමුත් ඔබ මේ දිනු කරගෙන තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් යපිසදී ඔබට ඉගෙනම වටිනාකම ලැබෙන දේ මේක. අන්න ඒ දේ පිළිබඳව ජීවිතේ වැඩි අවධානයක් යොමු කළේ. බුදුරජාණන් වහන්සේ දිනේ ස්වාමීන් වහන්සේලා ගිහින් යන බලලා උන්වහන්සේලා වඩන ආරද්ධ විරිය උන්වහන්සේලගේ තුන තොලති වුණා වූ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරට උන්වහන්සේ දරපු මේ අප්‍රත්‍යත ධෛර්යය ගැන සතුටුනා. සතුටුනේ කොච්චරද කියතොත් උන්වහන්සේ මේ වස් කාලයේ වස් පාරණය කළ පිටත් වෙන්න හිටපු වෙලාවේ උන්වහන්සේ තීරණය කළා තවදුරටත් මානසිකව ඉදර මේ පිරිසත්ක ඉන්නවා කියලා. කොහොමද මල්ති වෙච්ච සමයක ලස්සනට මතක පිළ තියෙන ලස්සාන ඍතු වෙන අවසාන සමයේ වස්පාමරණේ කලිවරලා තව මාසයක් මේ වික්ෂුන් සමග ඒ වික්ෂුන්ගේ පිට සංඛානේ විකසිත වෙන මේ කොමුදු මල් දකින්නට බුදුහාඳුර තව මාසයක් පහඳුනි. මාර්ගඵල නිමති මේ කොමුදු මල් මේ ලස්සන මල් ඒ චිත්ත සංඛානව විකසිත වෙන ආකාරය සම්මා සම්බුදු කෙනෙක්ගේ සීසින් දකින්නට නුවණින් දකින්නට උන්වහන්සේ තවත් මාසයක් ප්‍රමාද වුණා. යස්ථාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැක්කම භික්ෂුන් වහන්සේලා අතර සමහර ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා දස සංයෝජන සියල්ලම ප්‍රහිණ කරලා ආශ්‍රවකිනාය ලබාගත් උතුමන වහන්සේලා. උන්වහන්සේලාගේ සමහර ස්වාමීන් වහන්සේලා පංච ඕරම් භාගීය සංයෝජන අර පල්ලෙහාකින සංයෝජන සහය දීති විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ පල්ලෙහා මට්ටමේ කින සංයෝජන පහම දුරු කළා. නැවත කාම ලෝකෙට නොඑන්න මට්ටමට ආධ්‍යාත්මික පත්තලිකයේ පිරිසක් බව උන්වහන්සේ දැක්කා. ඒ වික්ෂු මාත්‍රාසින් සමහරයි සකදාගාමියය. අර මුල් සංයෝජන තුන සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරලා කාමරාග පටිග කින සංයෝජන දෙක තුනින් කළා. එකවරක් පමණ මනුෂ්‍ය ලෝකෙට එන අය විදියට පරිසිටිය බව දැක්කා. ඒ වගේම මේ වික්ෂු මාත්‍රාසින් අතර සමහර අය අර මුල් සංයෝජන තුන දුරු කළා. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කිය පිළියෙට සම්බෝධි පරායනව සතර පායන සම්පූර්ණ නිදහස් වෙලා වාසය කරපු ආකාරයක් දැක්කා. සතර මාර්ග සතර පලයන්ට පත්වෙච්ච තමන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ පිරිස අතර ඉන්න බව බුදුහාඳුර වෙන වෙනව දැක්කා. ඒතරක් නෙවෙයි උන්වහන්සේ දැක්ක දවස් සුවිශේෂ කාරණයක් එමුකන්ද මේ වික්ෂුන් වහන්සේලා අතරේ ඇතැම් අය ඉන්නවා සතර සතිපට්ඨානය වඩන අය. ඇතැම් අය ඉන්නවා සතර ඍද්ධිපාද වඩන අය. ඇතැම් අය ඉන්නවා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන අය. ඇතැම් අය ඉන්නවා පංච ඉන්ද්‍රිය වඩන අය. ඇතැම් ස්වාමීන් වහන්සේලා පංච බල වඩන අය. ඇතැම් ස්වාමීන් වහන්සේලා සත්බොඥඟ වඩන අය. ඇතැම් වික්ෂුන් වහන්සේලා ආරසිංහ මාර්ගය වඩන අය කියලා එක එක ස්වාමීන් වහන්සේලා වෙන වෙනම සිංහාසනයේ දැක්කා. උන්වහන්සේ තිබුණු ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන, ආත්‍යනුසේ ඥාන, චේතෝපරිය ඥාන, පරිචිතී ඥාන ආදී මේ විශේෂ අභිඥා උපයෝගී කරගෙන මේ වික්ෂුන් වහන්සේලාගේ විස්තර දැනගත් අවස්ථාව. ඇතැම් ස්වාමීන් වහන්සේ කෙනෙක් සත්‍යසත්‍ය කටහඬ වඩනවා. ඒ කියන්නේ කායමපස්සනා වේදනපස්සන, චිත්තානපස්සන, ධම්මානපස්සන කියන මේ හතර වඩනවා. ඇතැම් කෙනෙක් සතර ඍද්ධිපාද වඩනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා කියන මේ ඍද්ධිපාද වඩමින් ඉන්නවා. ඇතැම් ස්වාමීන් වහන්සේ කෙනෙක් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අනුප්පන්නානං අකුසලානං ධම්මාන අනුප්පාදාය. උප්පන්නානං අකුසලානං ධම්මාන අනුප්පාදාය. උපන්නානං කුසලානං ධම්මානං උපාදාය. අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය ආදී වශයෙන් නෝතං අකුසල නොඉපදීමට, උපන් අකුසල ප්‍රහීණ කිරීමට, නෝපන් කුසල ඉපදීමට, උපන් කුසල තවදුරටත් වර්ධනය කර ගැනීමත් වශයෙන් මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන බව දැක්කා. එතැන් කෙනෙක් සදා විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ වඩන බව දැක්කා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මෙන්න මේවා ජීවිතයේ ප්‍රධාන කර්ම බවට තමන්ගේ ජීවිතයේ බවටම පත් කරගෙන වඩන විදිහක් දැක්කා. අන්නේ ධර්ම පහම බල ධර්ම විදිහට සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා. තමගේ ජීවිතයේ සම්පූර්ණ ශක්තිය වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා පහ බවට පත් කරගෙන ඒ ඔස්සේ තමගේ චින්තනය මෙහෙවන පිරිසක් ඉන්න බව දැක්කා. ඊයතර තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා සත්‍යබොධයක් වඩන අය. සතේ, ධම්ම විචය, විරිය, පීතේ, පස්සද්ධේ, සමාධේ, උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වඩන පිරිසක් මේ අතරේ ඉන්නවා. දැන් දැක්කා. ඇතැම් පිරිසක් ඉන්නවා ආරස්සංග මාර්ගයේ වඩන අංග ටික ඔක්කොම සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සමාවාචන, සමාකම්මන්ත, සමාආජීව, සමාවායාම, සම්මාසති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග ටික වඩන ඉන්න බලයක්. පින්නතුනි මෙන්න මේ අංග ටික වඩනකොට සුවිශේෂ ලක්ෂණයක් අපේ ජීවිතේ දෙනවා. අපේ තියෙන කුසල චෛතසික, අපේ තියෙන සෝමන චෛතසික වැඩිම ප්‍රමාණයක් එකම ලයින් එකේ තියෙන අවස්ථාවක් තමයි මේ මාර්ගාංග වඩන අවස්ථාව. ඉදි උපරිමයට එන්නේ සෝවාන් ආදී මාර්ගඥාන අවස්ථාව. හැබැයි ඔබට පුළුවන් දෛනික ජීවිතයේ හෝ මේ කරුණු දෙක අපි ඉන්නවා නම් අපි ඉන්නවා කියන්නේ ඒ මොහොතේ වැඩිපුර කුසල චේතනා සමුදායක තියෙන අවස්ථාව. වැඩිපුරම හොඳම කල්යාණ මිත්‍රන්ගේ තියෙන අවස්ථාව. අපිට සතුටගෙන දෙන හොඳම යාළුවෙක් තියෙන වෙලාව තමයි මෙන්න මේ ආරස්සංගික මාර්ගයේ අංගත් තියෙන වෙලාව. හිත කුසල ආරමුණක තියාගෙන සම්මාදිට්ඨියෙන් අර තමන්හු දුක්ඛාදී චතුරාර්ය සත්‍ය කරුණ මෙනෙහි කරමින් සම්මා වාචාව හොඳ වචන කතා කරමින් සම්මා සම්මන්ත කයින් හොඳ දේවල් කරමින් හොඳ උත්සාහයෙන් සතියකින් සම්මා සංකල්ප යුක්තව හිත සමාධිමත් කරමින් අවස්ථාව මේ මට්ටමට එන්න එන්න දෙන්න තුන අපේ ලක්ෂණය තමයි. අපි එන්න එන්නම තැම්පත් වෙනවා, එන්න එන්නම නිහඬ වෙනවා, එන්න එන්නම කලබල ගතිය අඩු වෙනවා, එන්න එන්නම බාහිර පුද්ගලයන් දේවල් ගැන හිතන කාලය ටිකින් ටික අඩු වෙනවා. තමන් හිතන්නේ තමන්ගේ හිත ගැනමයි. හිතේ තියෙන ලක්ෂණ සිතිවිලිත් එක තමයි තමන් ජීවත් වෙන්නේ. වෙනත් කෙනෙක්ගේ ළඟට ගිය ගමන් මොකද වෙන්නේ? ඒ කෙනාගේ අඩුපාඩුකම් පේන්නේ. ඒ කෙනා කාප බිමු දේවල් අඩුපාඩු ඒව තමයි අපිට පේන්නේ. ඒවත් එක ජීවත් වෙන ඊට පස්සේ. නමුත් ධර්මයේ ඔස්සේ තමන්ගේ ජීවිතේ පැත්තට හැරුණ පස්සේ තමන්ගේ ලක්ෂණ සිතිවිලිත් එක තමයි තමන් වාසය කරන්නේ. අන්නේවල කියන සෝබන කයිසෙයි කියලා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, හිතේ මධ්‍යස්ථ භාවය, හිත කයිස්වර පස්සන්දිය, ප්‍රසාදය, මෘදු බව මේ ආදී කරුණට ගිහිල්ලා සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව ඊළඟ කරුණා මොදිතායතුළු අවසාන වශයෙන් ප්‍රඥා කියන කයිසිකත් එක්ක මේව තමයි අපේ ජීවිතේ ලස්සන කයිසික. මේ කයිසිකත් දරුණු තිහිණම කයිසිකේ තමයි ප්‍රඥා කයිසිකේ කියලා කියන්නේ. ප්‍රඥා කයිසිකේ හරියට උපමා කරන්නේ රජ කෙනෙකුට. රජ කෙනෙක් යම් සිතනකට යනකොට රජතුමාත් එක්ක රජතුමාගේ ඇමතිවරු, ආරක්ෂකයෝ, දොස්තර මහතුරු, ඇම්බියුලන්ස් ඔක්කොම ගිහලා තියෙනවා. රජතුමා යන කලින්ම ගිහින ආරක්ෂක ඔක්කොම පරීක්ෂා කරලා ස්ටේජ් එක බලලා යටන් බලලා උඩත්තු අකු තියාගෙන තියෙන්නේ නේද? රජතුමා යන කලින් රජතුමා ඉන්න තැන ආරක්ෂා කරනවා, යන මාර්ගය ආරක්ෂා කරනවා, යන තැන හරින්න කියලා පරීක්ෂා කළ ඔක්කොම ආරක්ෂාව දාලා ඉන්නේ. ඇම්බියුලන්ස් එකුත් නවත්තලා තියෙනවා. ඒ කාලේ ඇම්බියුලන්ස් එකක් නැහැ නේද? අස්සකරක් තියා. ඇතැම්ද තියාගෙන මොකක් හරි විශ්වවිද්‍යාලයක් තියන්නේ. අන්න ඒ වගේ ප්‍රඥා චෛතසික යන්ති තැනක තියෙනවා නම් අන්නේ එක්කම සියලුම කුසල චෛතසික ටික නිරායාසයෙන්ම ගමන් කරන අපේ නිතරම. මොකක්ද ප්‍රඥා චෛතසික කියලා කියන්නේ? ඇහැට රූපයක් පේන අවස්ථාව, අපේ කන් දෙකට ශබ්දයක් එන අවස්ථාව, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, ශරීරෙට පහසක්, හිතට අරමුණක් වෙන අවස්ථාවේදී කොයිතරම්නම් ඒ දෙස නොනින් බලනවද? සමුදේ ධර්මානුපස්සේ විහෙරති, වය ධර්මානුපස්සේ විහෙරති. උද්‍යම්බේ ගාමිනී පඤ්ඤා. හට ගැනීම නිරුද්ධ වීම, රයිසින සීසින. The highest mental formation, but the Buddha explained is that wisdom, upanya. What is the nature of wisdom? We reflect on impermanence. All the experiences that we receive through our six senses arise and cease at the moment. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. The previous experience doesn't come to the present from the past. The present experience will not go to future from the present. ඒ මොහොතේම හට ගන්නවා නිරුද්ධ වෙනවා. හැම මොහොතේම මේ සිතිවිලි හට ගන්නවා නිරුද්ධ වෙනවා. අපි ආයතන හැම මොහොතේම ස්කන්ධාසිදී ආයතන රූපාලි අරමුණු හැම මොහොතේම හට ගන්නවා නිරුද්ධ වෙනවා. මෙන්න මේක බලන අවස්ථාව තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්න ඒ ප්‍රඥාව නැමැති කාරණය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් වඩපත් කරගෙන අන්න ඒකම ජීවිතය කරගෙන ඉන්නවා නම් අන්න ඒක තමයි වෙනතුන් ජීවිතයේ ඊළම චෛසිකය. අන්න ඒ කුසල චෛසිකය සමග අපේ හිතේ තියෙන සියලුම මිනිස් ස්වභාවන චෛසිකය බියුටිෆුල් මෙන්ටල් ෆෝමේෂන්ස් ටික හටගන්නවා. එකයි සිට 25 ගැන කියනවා. අන්නේ 25 න් සැලකිලි ප්‍රමාණය වැඩිම ප්‍රමාණය එකම ලයින් එකකට එන අවස්ථාවක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩෙන අවස්ථාව. ඒ නිසා මේ කරුණු සරණ පිනතුනේ අර සං සම්පත්‍ය අපි ලබා ගත්තේ මොකටද? සතර ආයෙ මිදෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා හොඳ බුද්ධියක් ලබාගෙන සම්බුද්ධෝත්පාද කාලයක් ලැබලා මේ ඔක්කොම ලැබුවට මොකටද? මෙන්න මේ ආරස්තනගික මාර්ගයේ අංග ටික එක ලයින් එකකට ගන්න පිළිතුර. එහෙම නැතුව දරුවෝ ඔක්කොම වටම උපාධිය අරන් දෙන්නවා. දරුවෝ ඔක්කොම ඉඩමක් ගියා කරන් දෙනවත් ඇයි පේනතුනේ. ඒවත් කරන්න කමන්නේ. නමුත් අපි මේ සියල්ලම ලැබුවේ මොකටද පේනතුනේ? හරියට ඊතනයක් මිද්ද වගේ ඍජුව මේ ආරසිංහ මාර්ගයන්ග ටික එක ලයින් එකකට අරගෙන අපේ ජීවිත බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවනි ආලෝකයෙන් ඉහළම තලයකට පත් කරගන්නටයි අප මේ දුර්ලභ සංසම්පත්තිය. මිනිස් ජීවිතය සහ බුද්ධෝත්පාද කාලය කියන මේ දෙකම එක මොහොතේ ලබා ගත්තේ මෙන්න මෙතනට. වෙන කිසිම දෙයක් නෙවෙයි. අන්න එතෙන්ට එක විදියෙන් අමාරු නිසා තමයි සත්පුරුෂ ධම් ටිකක් අපේ ළඟ තියෙන්න ඕන. අමර තාත්‍ර සලකන්නට ඕන. සම්භාරයන් යුතුයම් කරන්නට ඕන. දරුවෝ ඩිමෝනින් රැකවලා ගන්නට ඕන. තමන්ගේ රැකියාව ධාර්මික කරගන්නට ඕන. වරිමනම් බදු ආදිය කියන ගෙවන්නට ඕන. රැකියාව දර කරන්නට ඕන. මාර්ගයේ පිළිපදින්න ඕන. පින්කම් කරන්න ඕන. විහෙල විහාරස්ථාන ඇසුරු කරන්න ඕන. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. මේ ඔක්කොම ටික කරන්න පින්නතුනේ අපි මේ ආර්ෂණික මාර්ගයට එන්න මදහසර විවර කරගන්න. එක පාරමෙන් දෙන්නට ලේසි නෑ. එහෙම නෙ පුළුවන් කරන්න තියෙන ඉතාම හිර කුසලයක් කියන කෙනෙකුට තමයි ෂණිකව මේ දහම වුණේ. හැබැයි එහෙමයි තම අඩුවේ පින්නතනි. එහෙම නැති අපි බොහෝ දෙනෙකුට මෙන්න මේ අනුපූර ප්‍රතිපදාවෙන් එන්නට ඕන. කෘතවේදීත්තේ ආරම්භ පියවරේ ඉඳන් අම්මට තාත්තට සලකන ඉඳි එකේ ඉඳන් සත්පුරුෂ ධම්ම ටික තමයි ළඟ තියෙන්න ඕන. යම්කිසි නිවසක ස්ථානයක තමයි ඉන්නව නම් එතන ඉන්න සත්පුරුෂ කෙනෙක් වෙන්න ඕන පින්නතුනේ ඔබ. එතන අතුපතු ගහන්න ඕන, පිරිසිදු කරන්න ඕන, ඉන්න අනිත්‍යයේ පහසු වෙනනේ බලන්නට ඕන, ඊට මෛත්‍රිය සලකන්නට ඕන. එහෙම සලකනවා කියන්නේ දැක උදැක වෙලාවේ හිනාවල කතා කරන එක නෙමෙයි. කතා නොකරත් කහන්නේ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ශරීරම ගලමාදී මේ ස්වාමීන් වහන්සේලා දහන එක ගැන කියන අවස්ථාවක් තියෙනවා. සතිය දෙක දවස් යන ගමන් කරන්න වෙනවා. සතිය දෙක දවස් යන ගමන්. දැන් අපිට දැන් මෙතන ඉතින් කතා නගරොත් යාමනාතෙන් ඉන්නවා වගේ මොකක් හරි කියලා මේක දැනෙන්නේ. ධර්මයේ පුහුණුවට එන්නේ නැති වෙනතුනේ අපිත් එක්ක ඉන්න සමහර යන්නා පෙනවා අපිත් එක්ක. ධර්මයේ දැන තියෙන. අපි තේරුම් ගන්න එකයි. දහමෙන් ඉහලට යන්නේ යන්නම් වාක් යාළුව ඇතුලේ ඉන්නේ කෙනෙක් වටින්න උදේ. ඉන්න යාළුවෝ වා පිළිගිර යම ගන්නට. හැබැයි ටිකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන්නේ අර වෙන්නේ ගියපු හැම දෙනාටම වඩා හොඳම පිරිසක්. ඒ වෙන්නේ ගියපු හැම දෙනාටම වඩා වටිනාම පිරිසක් ඉතුරු වෙනවා සහ ඒ වගේම වටිනා අලුත් පිරිසක් ආන්ට මොන ගැහෙනවා. මේක තමයි ධර්ම මාර්ගයේ ලක්ෂණය. ධර්මයේ පුහුණු කරනකොට යාළු වැඩ වුණා කියලා දුක් වෙන්නේ නැහැ කා. මේක තමයි සමාය. ඔබ දැනිටෙන මේ තේරුම් ගන්න බැරි වෙනවා. අනිත්‍ය නිතරම බලාපොරොත්තු වෙන්නේ කතා බහ විනෝදයේ සිනහව කැම වීම මෙවත් එක තමයි ඇත්ත ජීවිතයේ තියෙන්නේ. ධර්මයේ ගැඹුරට යනවත් එක්කම මේ වගේ දෙයක් අඩු වෙනවා කියන එක. යාට මේ බාහිර දෙයින් යැපෙන මට්ටම අඩු වෙනවා. අඩු වෙනකොට අනිත්‍යයි ගැටින් ප්‍රතික්ෂේප වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක කලින්ම දැනගන්න. කලකිරීමේක ඔබට වැරදිලා දැන් මේ ධහම ඇඩුවක් කියලා හිතන්න එපා. ධහම ඉහලට යනවා නම් අනිවාර්යයෙන්ම පින්නතුනේ ඔබට ඉන්න මිතුරන් ටික අඩු වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි ඔබ දක්ෂ වෙනවා මේ කියන්නේ ඔබ යහළුවන් මත යැවිලා නෙවෙයි ඉන්නේ. ඔබ ඔබටම කියන මනස ලස්සන හිතක් හදාගෙන ඉන්නේ. අන්නේ හිතව සමග කණ්ඩරයකට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දිස් බැලුවා. උන්වහන්සේලා මෙන්න මේ වගේ සතර සතිපට්ඨානයේ සතර විපාද සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පංචේන්ද්‍රිය බලධර්ම සත්බොඥාංග ආරසිනිය මාර්ගය මෙන්න මේ කරුණු වෙන වෙනම දිනු කරන ස්වාමීන් වහන්සේලා දැක්කා. ඒ තරමේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මෛත්‍රී භාන වඩන අය. එතන ස්වාමීන් වහන්සේලා අනිද්දාම විතරන උන්වහන්සේලා කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ එකක් හෝ කීපයක් පඩනා ඉන්න බව දැක්කා. ලස්සන හිතියගෙන ඉන්නේ. එහෙම තමයි ස්වාමීන් වහන්සේලා දැක්ක බුදුහාඳුරෝ කොහොමද යය ආනාපාන සති භාවනා වැඩම ඉන්නොත් දැක්කා. ඊළඟට මේ ආනාපාන සති භාවනා ඉස්මතු කළ උන්වහන්සේ මේ ආනාපාන සති භාවනාවේ තියෙන වටිනාකම සහ ඒ වැඩි යුතු ආකාරය පැහැදිලි කළා. ඉතින් විශේෂ කාරණයක් දේශනා කරනවා. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය දිනු වෙනවා. සතර සතිපට්ඨානය වඩනකොට සත්බොජ්ජංග දිනු වෙනවා. සත්බොජ්ජංග දිනු වෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේලා දිහා බලපු ආකාරය. දැන් සූත්‍රේ මතක් කරගන්න දෙයක් කියව කාරණා. බුදුරජාණන් වහන්සේ කෝරාරාම වැඩ සිටින වෙලාවේදී භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩමවසේ කළා. සරුත් ආන්දරු, මුගලන් ආන්දරු, මහා කාශ්‍යප ආන්දරු, මහා කච්චායන ආන්දරු, මහා කොට්ටිත ආන්දරු, මහා කප්පින ආන්දරු, මහා චොන්ද ආන්දරු, අනුරුද්ධ ආන්දරු, හොරේවත ආන්දරු, ආනන්ද ආන්දරු. මේ ස්වාමීන් වහන්සේලා දහනමක් සිටියා. තව වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා රැසක් සිටියා විතරක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් 19, 29, 39, 40 සමාධි වශයෙන් කමඨාන ගනිමින් සිටියේ. උන්වහන්සේලා සත්‍විස් බෝධි පාසල් ධර්ම වඩමින් සිටියේ. උන්වහන්සේලා මාර්ගඵල සාක්ෂාත් කරමින් සිටියේ. අරහත් වේ සාක්ෂාත් කරපු සාන්නාන්සේ හිටියා. යතර සතර සතිපට්ඨානය වඩන අය සතර බ්‍රහ්ම විහරණ වඩන අය හිටියා. යතර විශේෂයෙන්ම ආනාපානසති භාවනා වඩන අය හිටියා. ඊළඟ දේශනා කරනවා මෙන්න මේ ආනාපානසති භාවනාව වඩනවා නම් ඔහු තුලින් සතර සතිපට්ඨානෙම සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනකොට සත්බුද්ධයන් වැඩෙනවා. සත්බුද්ධයන් වැඩෙනකොට විද්‍යා විමුක්තිය. විද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නැමැති ආලෝකීය ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තුලින් විමුක්තිය ප්‍රත්‍යක්ෂ වෙනවා. මීලක දේශනා කරනවා කොහොමද මේ ආනාපානසති වැඩෙන්නේ කියලා. ආනාපානසති වැඩෙන්නේ ප්‍රධානතම කර්මාන්තයේ තමයි අපේ විසිරලා කියන සිතේ කාරණාවට අරගෙන අනේ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක අනාත්මක මේ ත්‍රිලක්ෂණය බැලීම සඳහා සුදුසු පරිසරය සකස් කරගන්නයි ආනාපානසති භාවනාව වැඩෙන්නේ. එතකොට මේ ආනාපානසති භාවනාවට එන කලින් අපිට දර්ශනය කියන එකක් තියෙන්න ඕන. සීලය තියෙන්න ඕන. ඒකට කියනවා සීලං සුවිසුද්ධං දිට්ඨි තුලුණා කියලා. සීලය පිරිසුදු වෙන්න ඕන, දැක්මරිදි වෙන්න ඕන. කායික වාචික සංවරය ඉහිලා මට්ටමේ තියාගන්නට ඕන. දර්ශනයක් තියෙන්න ඕන. මොකද දර්ශනය හැම මොහොතෙම රූප ආදී ස්කන්ධ පංචකය හේතු ඇති කාලේ හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මෙන්න මේක දැකලා මේ තුල උපරිම ලෙස හිත පිටවා ගත්තොත් තමයි ලෝකෙ නිදහස් වෙන්නේ. මෙන්න මෙතෙන්ට එන්නේ මානසික පරිසරය සකස් කරගන්නයි සතිපට්ඨානය වඩන්නේ. අන්නේ සතිපට්ඨානයේ ප්‍රමුඛ කාර්යයක් සිදු කරන ආනාපානසතිය. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරපු ආකාර දෙකක් තියෙනවා. දැන් මේ කාරණා හැම එකක්ම අවධානයෙන් අහගෙන ඉන්න. මේ හැම කරුණක්ම ඔබට වැදගත්. ඒ දරණය බාහිර සිහින් එනවා නම් ඔබේ සිහින ඕනේ වැඩෙන භාවනා කරන අවස්ථාවක් විමුක්තායතනයක් කියලා හිතන්න. එතකොට සතර සතිපට්ඨානය වඩන ක්‍රමයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අර ආනාපාන සති භාවනාව පටන් ගන්න. නව සීල ටික දක්වා ආනාපාන වඩනවා. ආනාපාන සතිය ඉරියාපත සම්පජඤ්ඤේ පටිකුල මනසිකාරය ධාතු මනසිකාරය නව සීල ටික කියලා විවිධ කොටස් ශරීරේ කොටස් අරගෙන වඩනවා. මහා සතිපට්ඨාන සූත්‍රය යන ආනාපානසනාව. එහෙනම් වේදනා ආනාපානසනාව වඩනකොට සුඛං වේදනං වේදියමාන සුඛං වේදනං වේදියාමි කියන ප්‍රඥානාති. දුක්ඛං වේදනං වේදියමාන දුක්ඛං වේදනං වේදියාමි කියන ප්‍රඥානාති කියපු විදිහට සැප දුක් උපේක්ෂා සාමිත නිරාමිස මේ හැම එකක්ම සිතනවා. චිත්තං ආනාපානසනාව වඩනකොට සරාගමා චිත්තං වේදදෝසං වාචිත්තං සදෝමං වාචිත්තං වේදදෝසං වාචිත්තං සමෝහං වාචිත්තං වේදමෝහං වාචිත්තං ආදී වශයෙන් හිත දෙන කුසල අකුසල හැම එකක්ම ඒ මොහොත බලනවා. ධම්මානුපස්සන වඩනකොට පංච නීවරණ බලනවා, ස්කන්ධ බලනවා, ආයතන බලනවා, චතුරාර්ය සත්‍ය බලනවා, බොජ්ජංග බලනවා. හැම කරුණක්ම කුසල අකුසල පැති දෙකම බලනවා. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව සතර සතිපට්ඨානයේ වඩනකොට දැන් මේ කරුණ හොඳට අවධානයෙන් ඉන්න. දැන් මේ ටික අහගෙන දැනගෙන යන තැන මේ ආවේ. දැන් මේ අහගෙන යන කරුණ ඊළඟ පොයට අස්සම හිතේ තියාගන්න නම් කරුණ කොහොම කරන්නේ කොහොම කරන්නේ මේකෙන්. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව හරියට මැනේජ් කරනා වගේ අතලකට බෑ. ඔක්කොම ගයිඩ් එක පොලිට දාලා අලලා හරම මැනේජ් කරලා තෝරගන්න. නමුත් ආනාපාන සතිය වඩන ගැන මොකද්ද? හරියට කෝඩියට එක පාරම මැනේජ් ගයිඩ් එකම ගත්තා වගේ. ආහාරන් දේ පටන්ම සෝ සතෝ වාච සතිය සතෝ පස්ස සතිය දීගම් මාස සන්තෝ දීගම් අස සාමිති පජානති කියලා පටන් අරන්. ඊට පස්සේ සුඛ පරිසංවේදී, ප්‍රීති පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බයං චිත්ත සංඛාරං, අබේක්ෂ මොදයන්, සමාධං විමෝචයන්, චිත්ත පරිසංවේදී, අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිච්චසමුප්පාදානුපස්සී කියපු විදියට එක ලයින් එකකට ඔක්කොම කියලා අර සරාගම් වාචිත්තන්වත් නීවරණ ගැනවත් මොනවත් අහරටවත් දෙන්නේ නැහැ. එක ලයින් එකේ හරියට රෙඩ් කාපට් එකක් දැම්ම වගේ, ගෝල්ඩන් කාපට් එකක් දැම්ම වගේ හරිය ලස්සන සුනිඳු සුසිඳු සුමුදු මල් යහනාවක ගමන් කරන වගේ ආරම්භයේ පටන්ම එක දිගටම කුසල චෛතසික සමගම සතර සතිපට්ඨානෙ වැඩෙන මාර්ගයක් දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපානසතිය කියන්නේ ඊටාම සුවදායි භාවනාවක්. තමන්ගේ කයට, තමන්ගේ හිතට, තමන්ගේ ඇසට වෙහසක් නොවේ ඊටාම පහසුවෙන් වඩන්න පුළුවන් භාවනාව ආනාපානසතිය. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ සම්බුද්ධත්වයේ ලබන්න කලින් වැඩිපුරම භාවිත කළේ ආනාපානසතිය. ඒ ආනාපානසතියම පාදක කරගෙන තමයි උන්වහන්සේ ආස්වාදයෙන් ඥානයට ලබගත්තේ කියලා. ඒ නිසා උන්වහන්සේ අපට ඉතාම කරුණාවෙන් දේශනා කරනවා ජහිත වික්ඛේ ආනාපානසතිය. භාවිත වික්ඛේ ආනාපානසති සමාධිය. අපට කියනවා ආනාපානසති සමාධිය භාවිත කරන්න. මේක ඉතාම ලස්සන සුවදායි භාවනාවක්. හරියට අම්ම කෙනෙක් ඉතාම රසවත් ආහාර ටිකක් ඉතුරු කරගෙන තියලා තමන්ගේ දරුවට ගෙනත් දුන්නා වගේ හරියට. ඔබත් හොඳ රසවත් කෑමක් හම්බුනම කොහොමද? දානමය කරන දෙන්නේ. පොඩ්ඩක් තියාගන්නනේ, පුතාට කියලා දෙන්න, දූටක් චුට්ටක් කරගෙන යනවනේ කියලා නේ. එහෙම තමයි අපේ කරුණාවන්ත අම්ම. ඒක වරදක් නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පුහුණු කරපු රස විඳ මේ අගනා භෝජනීය ආනාපානසතිය ගැන අපිට කියලා දෙනවා. මේ කනගාව කරන්න කියලා. මේක පුහුණු කරන්න කියලා. උන්වහන්සේ සාරංග කල්පලක්ෂය ඇස්තිස් මාසයේ දන් දීලා අපු වෙනුවෙන් මේ අමෘතය ගවේෂණය කළා. උන්වහන්සේ මේ සියලුම කැපවීම කළේ අපට මේ ලෝකේ තියෙන වටිනාම දේ හරියට මැණිකක් වගේ, දියමන්තියක් වගේ, මීමදයක් වගේ, මිහිරි පානයක් වගේ මේ ලෝකේ තියෙන වටිනාම දේ තෝරලා බේරලා දෙන්නයි බුදුහාඳුරෝ මෙච්චර උත්සාහ කරේ කියලාද? ඒ ධර්මයේ දේශනා කරනකොට අපි එකපසෙක කියලා වෙන වෙනම හොයාගෙන යනවා නම් කියලාදනේ. අපි කොච්චරනම් අපි මෝඩයිද? එනිසා මෙච්චර වටිනා දේවල් ටිකක් මැනික් ගණන කරලා වටිනාම මැනික් ගාටික අතර දුන්න වගේ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ ආනාපානසතියේ ඊටාම ප්‍රසන්න ප්‍රියමනාප සෝදාහිලිය අනේ දේ භාවිත කරන්න කියලා දේශනා කරනවා. කොහොමද ඒක භාවිත කරන්නේ? අරඤ්ඤගතෝවා රුක්මුණගතෝවා ශුඤ්ඤාකාරගතෝවා සෝසතෝවාසසති ඉරකණින් සඳහන් කරනවා. ආතාපි සංඛජානෝ සතිමා විනේ ලෝකේ අවිඤ්ඤහ දෝමනස්සං සෝසස වාස්සති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. ආරණ්‍ය වැනි සෝදායි තැනකට ගිහිල්ලා, විවේක තැනකට ගිහිල්ලා හොඳට අඳරිව තියාගෙන සැහැල්ලුවෙන් ආතාපි සංඛජානෝ සතිමා විනේ ලෝකේ කෙලෙස් සමන වීරයෙන් දැඩි ලෝභය හා ද්වේෂය දුරු කරලා පරිමුඛං සතිනු මට්ඨපෙත්වා. පරිමුඛං කියන්නේ නාසිකා කිවා මොග නිමෙත්තේ වාක්‍ය විදියට නාසය ආශ්‍රිතව හිත තියාගෙන සෝ සතෝ සති සතෝ පස්ස සති හුස්ම ඇතුළු වෙනකොට සිහියෙන් හුස්ම ඇතුළු වෙන බව දන්නවා, හුස්ම පිට වෙනකොට පිට වෙන බව දන්නවා. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීගං වාපස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. අපි ගන්න හුස්ම ඇතුළේම හුස්ම ගන්න අවධානයෙන් ඉන්නකොට දීර්ඝ හුස්මයක් නම් ගන්නෙ තමන් දන්නව දැන්නේ හුස්ම දීර්ඝයි කියලා. හුස්ම කෙටි වෙලා යනකොට දන්නවා හුස්ම කෙටි කියලා. සබ්බකාය පරිසංවේදී අසසිස්සාමී කිසිකති. ආස්වාද ප්‍රසවාසයෙන් මේ සම්පූර්ණ ක්‍රියාදාමය ගැනම අවධානය යොමු කළොත්ම ගැනීම පිළිගින් කරනවා. තස්සම් බයං කාය සංඛාරං අසසිස්සාමී කිසිකති. පසසිස්සාමී කිසිකති. අනේ ආස්වාද ප්‍රසවාසකය සංසිඳීම දැකීමෙන් හුස්ම ගැනීම පිළිගින් කරනවා. මෙන්න මේ ටික වඩනකොට කාය කාර්යපස්සේ විහෙතික විදියට මේ කය හා සම්බන්ධ මේ ආනාපානසතිය මේ ශරීරයේ හිත කොටසක් බව දැනගන්නවා. ඒකෙන් හිත ටිකෙන් ටික සංපත් වෙනවා. අනේ සංපත් වීමත් එකම කෙනෙකුට ඕනනම් ඉස්සංග පංචේ කණිත්‍ය ආදී බල දෝන්නම් විදර්ශනා පැත්තට වෙන්න පුළුවන්. නැත්නම් උඩ කවුරුරට తీරි ගන්න පුළුවන්. ඉනන්ට පීටිපටි සංවේදී අසසී සාමිතිකදී පස්සී සාමිතිකදී සුඛපටි සංවේදී අසසී සාමිතිකදී පස්සී සාමිතිකදී චිත්ත සංකාරපටි සංවේදී පස්සම්බය චිත්ත සංකාරක විදියට මේ සුඛ ප්‍රීති කියන වේදනා දකිමින් ඕව ආස්වාස ප්‍රස්වාස කරනවා. අන්නේ වේදනාව තමන්ගේ වේදනා අතරින් කොටසක් කියලා දැනගන්න. ඒ වේදනාවේ අනිත්‍ය බලලා ස්පර්ශ සම්දෙන් වේදනාව හටගත්තා. ස්පර්ශ නිරෝධින් වේදනාව නිරෝධයට පත්වනවා දැක්කා. ඒ ඔස්සේ තෝරන කෙනෙකුට අනිත්‍ය ආදී මෙනෙහි කර නිදර්ශනාකට වෙනකොට එහෙම නැත්නම් සාධුරණ තීරේ කියන්න පුළුවන් චිත්ත පරිසංවේදී අසසී සාමයේ සිටදී දැන් මොන්න හිත ගැන සම්පූර්ණ අවධානයෙන් දැනෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයනෝ දැක්කේ සරාග සදෝෂ සමෝහ ආදී මෙන්න කරන්න තියෙනවා. මෙතෙන්දී සදෝෂ සමෝහ සරාගයේ වහලටවත් දෙන්නේ නැහැ. ආරම්භයේ පටන්ම විතර සංසිඳුම යන්නේ ඔහුට ප්‍රීතිය සුඛය ආදී ඇතුළුව ලක්ෂණ හිතක් ඇති කරගෙන තියෙන්නේ. අභිප්‍රමෝදයන් සමාදාන විමෝචයන් කියපු විදියට අතිසේ ප්‍රමෝදයට පත්වේ එහිටයි දැන් හෝමන එක අන්න එකතත් හෝ දන්නා එක දිගට ගැන හිතක් නෙවෙයි මේ කෝන නාග වෙනස් යන පුළන් ගෙන ගත්තන්න හෝ ඇබැහෝ මේ සිතය අසරේ ගෙන ගන්නවා හිතේ ලක්ෂණ බලන්න හෝ යතරු මේ ගණිත්‍යයන් බල අවශ්‍යන විදර්ශන ගතර ඔයන්තුන ඊළඟට දැන් ඔහෝ එන්න එන්නම හිත සමාධිමත් වීමේ ප්‍රතිඵලයක් විදියට සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථාභූතං අජානාති කියන විදියට අප මේ සමාධිය වැඩි වෙන එක නෙවෙයි මේ සමාධිය නිකන් සමාධියක් නෙවෙයි වෙනතනි මේ ආනාපානසතිය අප වැඩි වෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයන්ගයක් විදියට සම්මා සතිය විදියට ඒ සම්මා සතිය ප්‍රතිපදයක් විදිහට සම්මා සමාධිය ගාවට පස්සේ ඔහු අර කලින් සම්මාදිතිය පටන් ගත්ත නිසා ඒ තැනත්තා කලින් දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය කලින් අසා දැන ගැනීම නම් වූ සුතමේ අඥාවෙන් තමයි වැඩේ පටන් ගත්තේ. නිකම් පටන් ගත්ත නෙමෙයි. ඔහු යන්නේ කොහෙද දැනගෙන ගමන පටන් ගත්තේ. යන්නේ කොහෙදයි ගම දැන නොයන් ගමන් පුතුනේ කියන ඒ ගමනක් නෙමෙයි ඔහු මෙයාවේ. ඔහු වර දුක් හරිත පරි සත්‍ය ඇහැට රූපයන් ගෙදෙන මුල් අවස්ථාව දුක් සත්‍ය ඒ යථාර්ථය නොදැන පටිච්චසමුප්පාද චක්‍රයට අහු වෙන අවස්ථාව දුක් සමුදය ඒක අනිත් පැත්තට හරවන අවස්ථාව දුක නිරෝධය ඒක හරවන ගමන් මාර්ගය ආශ්‍රිත මාර්ගය මේ හතර ගැනම පැහැදිලි දැක්මකින් තමයි ඔහු ගමන ආරම්භ කළේ. ඒ නිසා ආනාපානසතිය හිත සමාධියවත් එක්කම ඔහුර දැන් ආසයි ඔහු මහා දුර ගමනක් ඇවිල්ලා ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඔහු දැන් වටා පිටා බලනවා. අනිච්ඡාන පස්සේ විහෙරටි අස්සී සාමික සික්කති. අනිච්ඡාන පස්සේ විහෙරටි පස්සී සාමික සික්කති. ඔහු ආනාපාන සතිය දැන් එන්නේ නම් සියුම්මල ගිහිල්ලා ආනාපාන සතිය තමයි ඔහුගේ ප්‍රධානතම භාවනා කමඨාන. හැබැයි දැන් ඒක ආරම්භයක් සඳහා විතරයි ගන්නේ. ඔහුට ඊට වඩා ඍජු ඉලක්කයක් තියෙනවා. දැන් අනිත්‍ය, විරාගය, නිරෝධය, පරිනිස්සග්ගය බලන අවස්ථාව. හරියට වාහනයක යනකොට වැස්සක් වහිනකොට අපි වින්ස්ක්‍රීන් එකේ වයිපරේ ඕන් කරගන්නවා. හැබැයි වයිපරේ දිහා බලන්නේ. අපි එහා ඈත බලන්නේ. නමුත් අපි දන්නවා වයිපරේ වැඩ කරන ප්‍රමාණය. වයිපරේ වැඩ කරන බවක් දන්නවා නැත්නම් නැති බවක් දන්නවා. වයිපරේ වේගය අඩුයි නම් වැස්ස වැඩි නම් වයිපරේ වැඩි කරගන්න ඕන කියලා දන්නවා. හැබැයි වයිපර යන විද්‍යාවට නැහැ හරි නැහැ යවන්නේ අපි. අපි කෙලින් ඉස්සරහ බලන්නේ. අර වයිපරේ වගේ තමයි ආනාපානසතිය කියලා කියන්නේ මේ අවස්ථාවකට. ආනාපානසතිය අවශ්‍යම කොට ගමන් පැහැදිලි කරගන්න. මාර්ගය ක්ලියර් කරගන්න අපිට මේ වයිපරේ නැති ආනාපානසතිය අවශ්‍යයි. නමුත් මේ අවස්ථාවට ඒක සියුම් වෙලා අපේ හිත වැඩිපුර තියෙන කොහොම සඳහාද අනිච්ඡාන පස්සේ විරදී අසසී සාමිති සික්කති. අනිච්ඡාන පස්සේ විරදී පස්සසී සාමිති සික්කති. දැන් වනිත්‍ය විරාගය නිරෝධය පරිනිස්සග්ගය නම් නොවැළීම මෙන්න මේ කරුණුත් එක්ක ජීවිත හොයි. ඔහුගේ ජීවිතය ආධ්‍යාත්මික ගුණාංගවලින් පිරී ඉතිරි යන අවස්ථාව. පින්නතුනි මුළු ලෝකයන් ජයග්‍රහණය කරපු අවස්ථාව. මේ එක අපේ චින්තනය, අපේ චර්යාව, අපි බාහිර කරෝතින් පින්නතුනි. අපි ඇතැම් විට වර්තමානයේ සැකට හොයාගෙන අපි ධර්ම වෙහෙස කරන වියදම් වාක් අපේ ජීවිතේ අඩු වෙනවා පින්නතුනි. මණ්ඩිතයේ විදම් බෙක්කවේ බ්‍රහ්මචර්යයන් කියලා දේශනා කරනවා. මේ බ්‍රහ්මචාරියාව ආරසෙන්ම මාර්ගයේ හරියට මිහිරි පානයක් වගේ කියලා මේ වදයක් වගේ කියලා. මේ වද වලට අපි කොච්චර කැමතිද නේ? දැන් තියෙන මේ පැන් වලට නෙමෙයි පින්නතුනි මේ වදයන් දැක්කම අපි නේ කොච්චර ආසයිද නේ? කොච්චර ප්‍රේමනාප බවක් රසයක් එකේ ලැබෙනවද? අපි වහම් බඩගින්න ඉන්න වෙලාවක මේ වදයක් ලැබුණොත් කොහොමද ඉන්නේ? මේ බඩගින්න ඉක්මනින්ම නිවෙනවා පින්නතුනි මේ වදයක් එක්ක. අපි ඒ වගේ මේ සසර යන ගමනේදී බොහොම විශේෂ මාසයෙන් ඉන්නත් අපි බොහෝ සැප සම්පතින් දෙකියොට පින්නතුනි විඳිනවා කියොට ඇත්තම අපි සැප හොයන්න යනවා පින්නතුනි සැප විඳිනවා මේ ජීවිතේ. මුළු ජීවිත කාලයක් කරන්නේ සැප හොයන්න යන එක. ඒ සැප හොයාගෙන ගිහින් අන්තිමට ඉතුරු වෙන්නේ හැරමිටියකුයි, බෙහෙත් කට්ටෝරුවකුයි, අමනාපයේ පියාගුවන් දෙලිස්තේකුයි තමයි ඉතුරු වෙන්නේ. අපි ළමයි හතු දැන්නේ ජීවිතේ. බෙහෙත් කට්ටෝරුවකුයි, හැරමිටියකුයි නැත්නම් වෝකරේකුයි, අමනාපයේ පියාගිලිස්තේකුයි තමයි ඉතුරු වෙන්නේ. එතෙන්ට නොවනට පින්නතුන අපට ඊට වඩා බුද්ධහමත් ජීවිතේ මුණ ගැහෙනට ඕන. අන්නේ ආනාපාන සතිය ඔස්සේ මේ සතර සතිපට්ඨානේ වැඩෙනකොට බුදුහම සඳහන් කරනවා ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ කරුණු හතක් වැඩෙනවා. මොනවද හත? සති සම්බෝධියංග. ඔහු ජීවිතේ සතිය කියන මයින්ඩ්ෆුල්නස් එක කියන කාරණය සමස්ත ජීවිතයම ඇට ඇට මිදුරු මස් නහර කරා ගිහිලා නැති. ඔහුගේ ජීවිතේක මොහොතක් සතිපට්ඨානෙන් බැහැර වෙන්නේ නැහැ. ධම්මවිචේ සම්බෝධියට අන්නේ සතියත් එක්කම ධර්මයේ වටිනාම කරුණු ටික තමයි ඔහුගේ ජීවිතයේ මෙනෙහි කිරීම බවට පත් වෙන්නේ. විශේෂයෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධ කරුණු ස්කන්ධ පංචකයේ පරිසම්පාදයට අදාළ මෙන්න මේ ධම්මවිචේ සම්පජඤ්ඤය කියන ඉනිසිගේසන. මේක එලයිමන් ෆැක්ට් එක. බුද්ධංගිය. බෝධිංගිය කියලා. අර සතිපට්ඨානයත් එක්කම අපට මෙනෙහි කරන්න තියෙන ධර්මයේ තියෙන වටිනාම කරුණ ටික චතුරාර්ය සත්‍යයි ඉස්කන්ධ පංචකයයි පරිසම්පාදයයි එකම ලයින් එකකට කියන අපේ ජීවිතේ මෙනෙහි කිරීම වඩටපත් වෙනවා දුකේ හට ගැනීම හා නිරෝධය ගැන දකින ආකාරය විරිය විරිය සම්පූර්ණයි ඔහු දුක සම්පූර්ණ දකිනවා ඇහැට දකින රූපේ අවිද්‍යාව හිතියොත් රූපේ වැස ගන්නවා කනට ඇහෙන ශබ්දයට හිත වැසගත්තොත් අනිත්‍යයේ ජීවිත සංසහන පුළුවන් ඒ ජීවිත සංසහ අහල සතුරු වෙන පානට මයින්වට ඒ වගේම දුක් වෙනවා ඔහු කැමති නැහැ අනිත්‍යයේ දුක් වෙන්නේ මාහෙන් දුක කියන්නේ නැහැ දුක සමුදය සත්‍ය තේරුම් ගත්තාම ඔහු වහා මේ මිදලා අනේ දුක සමුදයෙන් මිදෙන්න ඕන කියලා වීර්යයක් ඇති වෙනවා දුක නිරෝධේ සාක්ෂාත් කරගන්න ඕන කියන වීර්යයක් ඇති වෙනවා ඒ සඳහා මාර්ගයේ වැඩන අප්‍රමාණ වීර්යයක් හටගන්න මෙන්න මේක විරිය සම්බුද්ධන්නේ සති ධම්මවිචය විරිය ඊට පස්සේ පීතිය හටගන්න චිත්ත සෛසික උතුරායන ප්‍රීතිය හටගන්නවා ප්‍රීතිය නිසා සුඛය ඊට පස්සේ පස්සදි සම්බොජ්ජන්ති මේ චිත්ත සෛසික වල පස්සන්දිය සහලු බව කියනවා සමාධි චිත්ත සමාධිමත් වෙනවා ඊට පස්සේ උපේක්ෂා සම්බොජ්ජන්ති මධ්‍යස්ත වීම ඇති වෙන නැති වෙන ලෝකය හටගෙන නිරුද්ධ වෙන ලෝකේ දකින්න කොට ඕන ඇලෙනවත් ගැටෙනවත් ලෝකයක් නිර්මාණය වෙන්න ඕන ඉතුරු වෙන දෙක්සා අන්නේ උපේක්ෂාව තුළ තියෙන තින උඩ ඉහළම සතුට තියෙන තැන උතෝරා ගන්න ආදාමට පිහිනන තැනක් ඕන කොහේයි එදාට අපට පිහිනන තැනක් නැතිවම තමයි ජීවිතය සතුට බවටපත් වෙන්නේ අනිමිත්ත ශුන්‍යතාපහිත වශයෙන් මේ කාරණේ විස්තර කරනවා මෙන්න මේ කාරණා හත සතේ ධම්මවිචය විරිය පීති පස්සන්දි සමාධි උපේක්ෂා කියන මෙන්න මේ බොජ්ජංග හතේ උපරිම මට්ටමට එනවා අර සතර සතිපට්ඨානය ආනාපාන සතිය ඔස්සේ සම්පූර්ණ කරගෙනයි මෙන්න මේ බොජ්ජංග සම්පූර්ණ වුණා කියලා කියන්නේ ආරස්මික මාර්ගය අංග ඉගෙනම කලයකට අර අඩුවනි වශයෙන් දෝලණ වෙමින් තිබෙච්ච සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා සම්මාකා ජීවයන් සති සමාධි කියන මෙන්න මේ මාර්ගාංග එකම කලයකට එකම මට්ටමේ හරියට යක්ඥාන අටක් එක මොහොතේ එකම මට්ටමේ ඉහළට ඔසවා තැබුවා වගේ මේ කරුණාට නැ එකම ලයින් හැබල කියලා සියලු මකුසල කැයිසික විශේෂයෙන් සෝමන කැයිසික සහිතව අපේ හේ දිහිලම් කලයකට යන අන්නේ පමණට මේ සත්‍යපොච්චන් ඔස්යාසින් මාර්ගය සම්පූර්ණ කිරීම ප්‍රතිඵලයක් විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා විද්‍යා කියන චතුරාර්ය සත්‍ය නැවති ආලෝකයේ දැනුම මැරවීම ප්‍රකට වෙනවා ඒ ප්‍රමණයට විමුක්තියට බාහිර ලෝකෙම නිදහස් වෙනවා අභ්‍යන්තර විඥානය නැත්නම් නාමයන් තුළ නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනතුනි මෙන්න මේ නිසා මේ ආනාපාන සතියම පුහුණු කරන්න කියලා උන්වහන්සේ අපට අනුශාසනා කරනවා අනේ ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා සප්තබෝධිංග සම්පූර්ණ වීම වශයෙන් විද්‍යාවෙන් සාක්ෂාත් වන ආකාරයයි බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. අනේ නිසා මේ ධම්මක වඩවඩා නිදිට ගිහිල්ලා මේ සත්‍යබෝධංග දියුණු කරන්න කියලා මහන්සිය අපට අනුශාසනා කරනවා. ඒ ප්‍රතිඵල වශයෙන් විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වීම පිළිබඳව සූත්‍රයෙන් පැහැදිලි කරනවා. අපාලි සංඝයා කියන බලාපොරොත්තුණු ආනාපානසති සූත්‍රයේ මූලික ආරණ්‍යයේ ඉඳගෙන ඔබත් කැමතිනම් ඔබට කවදොරට අන්තර්ජාලය පාවිච්චි කරලා ඔබට මේ ආනාපානසති සූත්‍රයේ මධ්‍යම නිකායේන ආනාපානසති සූත්‍රයේ තවත්වන්නම් බලලා තවදුරටත් කරුණු තේරුම් ගන්නත් පුළුවන්. ඒ මූලික කරුණු කිව්වේ අපි මේ සාකච්ඡා කළේ. ඉතින් තේනකට ප්‍රශ්නෙම තියෙනවා අහන්නත් පුළුවන්. යැතුමෙන්ම තියෙනවා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් ඊළඟ පැයේ අපිට තියෙන භාවනා කොහොමද මේ ආනාපාන සති භාවනාව අපි පුහුණු කරන්න ඊළඟ කාලේ වෙන කරන්නේ. එනතන අපි පොඩි වෙලාවක් නැගිටලම පොඩ්ඩක් ක්‍රියාස් එකක් ගන්නකො. Now you can stand up for 1 minute and you can have a relax. දැන් නැගිටලා අපි සතිමත් වම නැගිටලා හිටගෙන ඉන්න බව ගැන අවධානයෙන් අපි විනාඩියක් ඉඳලා වාඩි වෙමු. හොඳට සතිමත්ව හිටගෙන ශරීරය සැහැල්ලු කරගෙන හොඳට ඉහළට හුස්ම ගන්න. මොහොතක් කඳවගෙන ඉඳලා නැවත පිට කරන්න. Please take a deep breath in. Hold 2 seconds. And breathe out slowly. Relax your body, please. And please be aware of your body posture that you are standing here. From your legs to head and from your head to legs. Please be mindful in your body posture that you are standing here. Scan your body, please. Okay, now please be seated slowly, mindfully. Okay, now please sit down slowly and mindfully. Now we are going to practice breathing meditation. The Buddha says, breathing meditation. Anapanasati or mindful breathing is a very important meditation technique. Before the Buddha attained enlightenment, he mostly practiced breathing meditation, mindful breathing. And also when he achieved the enlightenment, he practiced breathing meditation. He attained enlightenment based on breathing meditation. Therefore, Buddha encouraged us to practice breathing meditation for inner peace and for enlightenment. When someone practices breathing meditation, he can develop fourfold mindfulnesses. As the result of practicing fourfold mindfulnesses, we are able to develop 7 enlightenment factors. As a result of practicing 7 enlightenment factors, we are able to attain vidya vimukti, knowledge and liberation. For that, now we try to practice breathing meditation. For mindful breathing, Anapanasati Bhavana. හොඳයි පින්නතුනි, ශරීරය සැහැල්ලු කරගෙන හොඳට වාඩි වෙන්න පහසුවෙන්. Please relax your body. ශරීරයේ හොඳට ඍජුව තියාගෙන සැහැල්ලුවෙන් ඉන්න. වම් අතුඩින් දකුණු අත තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. දැන් තමන්ගේ නාසය ආස්තිකව හිත තියාගෙන වර්තමාන මොහොතේ හොඳට ඉහළට හුස්මක් හිතලම ගන්න. සල්ප වේලාවක් තියාගෙන නැවත හිමින් සැරේ පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. නැවත හොඳට හුස්ම ඉහළට ගන්න. හොඳට ලන්ස් පිරෙනව ගන්න. මොහොතක් තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව, පිට වෙනකොට පිට වෙන බව අවධානයෙන් ඉන්න. බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැනයි අපි අවධානයෙන් ඉන්නේ. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා බාහිර අරමුණකට ගියෝතින් නැවත හිත නාස්‍යාස්කිත නදවා ගන්න. හුස්ම ගැන සිහින් ඉන්න දීර්ඝ හුස්ම සහ කෙටි හුස්ම ප්‍රකට වෙනවා. ඒ ගැන අවධානයෙන්ම හුස්ම ගැනීම පිටිකිරීම සිදු කරනවා. නාසය ආශ්‍රිතව මේක තියාගෙන සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසය ගැනම අවධානයෙන් ඉන්නවා. වෙන බව මා දකිනවා. මේ මොහොතේ හැම විටම ආස්වාස් ප්‍රස්වාසයේ ඇති වෙමින් නැති වෙමින් තියෙනවා. මේ අනිත්‍යතාවය දකිමින් මා ආස්වාස් ප්‍රස්වාසයේ කරනවා. නැවතම ආනාපාන සතියම දිගටම කරනවා. සිහියෙන් හුස්ම ගැනීම පිටිපිටම සිදු කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ආනාපාන සතිය තුළ හිත සමාධිමත් වෙන්න වෙන්න හිතේ ප්‍රීතිය සුඛය දැනෙන ගන්නවා. අනේ ප්‍රීතිය සුඛය දැනීමෙන්ම ආස්වාස ප්‍රසාසය කරනවා. හිතට දැනෙන ප්‍රීතිය සුවය දකිමින් ආස්වාස කරන ගමන් මේ ප්‍රීතිය සුඛය ස්පර්ශ නිසා හටගත්තු දෙයක් බව, ස්පර්ශ නිරෝධයෙහි නිරෝධය අනිත්‍යතාවය දකිමින් මා ආස්වාස ප්‍රසාස කරනවා. නැවතත් මා හොඳ සතියෙන් සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. සාමාන්‍ය සිදුවන ආස්වාස ප්‍රාස්වාසයටම හොඳට සිහිය අවධානය යොමු කරනවා. ආස්වාස ප්‍රාස්වාසයේ පිළිවඳව සතිය දිනීම සංගම මට හොඳට මගේ හිත පේන්න ගන්නවා. හිත ගැන ඉතාම අවධානයෙන් ඉන්නකොට අභිප්‍රමෝදයන් සමාදාන විමෝචයන් කියන විදිහට හිතේ සතුට සැහැල්ලුව දිනීම මා අත්දකින්න ආස්වාස ප්‍රාස්වාසය කරනවා. මගේ සිත හොඳට දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන ගමන් මේ හිත අනිත්‍ය දෙයක් නාම රූප නිසා හටගෙන නාම රූපයෙන් නිරෝධ වන සිත විඥානය මාර්ගයෙන් ගන්නවා. මේ සිතේ අනිත්‍යතාවය දකිමින්ම ආස්වාස ප්‍රාස්වාසයේ සිහියෙන් සිද කරනවා. හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය දැකීමෙන් ඒ විරාගයේ නිරෝධයේ පටනි සංගේ සාක්ෂාත් කරමින් මාතවදුරට ආස්වාස ප්‍රසාස කරනවා. When I breathe in, I am aware of that now I am breathing in. When I breathe out, I am aware of that now I am breathing out. When my mind gains concentration in breathing in and out, I reflect on impermanence. Every moment, five aggregates, rupa, form, vedana, pain, sanya, perception, sankhara, mental formations, and vijnana consciousness. Every moment these five things arise and they cease when causes cease. I My entire life is the present moment. That present moment means arising and ceasing of aggregation. Besides these five aggregations, I have nothing in my life. My entire life is that arising and ceasing of five aggregations. They are impermanent, they are dissatisfactory, they are selfless. Sambe sankhara anicchasti yada paññāya kassati atanindindati dukkhe esa maggo visuddhiyā. Conditioned things are impermanent. He who sees his relative wisdom overcomes suffering. This is the path to purity. Sambe sankhara dukkhati yada paññāya kassati atanindindati dukkhe esa maggo visuddhiyā. All conditioned things are dissatisfactory. All conditioned things are dissatisfactory. He who sees this truth with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anantati yada paññāya kassati atanindindati dukkhe esa maggo visuddhiyā. All phenomena are selfless. He who sees his truth with wisdom overcomes suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. සැදැහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප සාකච්ඡා කළේ ප්‍රධාන වශයෙන්ම ආනාපානසතිය පිළිබඳව. බුදුදහම තුළ ඉහළින්ම වර්ණනා කරපු, බුදුරජාණන් වහන්සේ ජීවිතය වැඩිපුර භාවිත කරපු බොහෝ රහතන් වහන්සේලාට, ආර්යයන් වහන්සේලාට, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ඉලක්කයන් සඵල කරගන්නට මූලික වෙච්ච භාවනා කමටහන ගැන අප සාකච්ඡා කළේ. ඉතින් පින්තුනි, අපත් ටිකෙන් ටික හරි මේකට හුරු වෙන්නට ඕන. මුල් කාලේ ටිකක් අපහසු තමයි. එකපාර වෙන්න අමාරු නම් ටිකෙන් ටික මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, සක්මන් භාවනාව ආදිය සිදු කරලා හිතේ විචිරණු ගතිය ටිකෙන් ටික අඩු කරගැනීමෙන් ආනාපාන සතියට අපි එළඹෙන්නට ඕන. එක මොහොත විනාඩි 2ක්, විනාඩි 5ක්, විනාඩි 10යි, 15, 20 මේ වගේ ටිකෙන් ටික වැඩි කරගන්න උත්සාහ කරන්න. මේක තමයි අපිට ඇත්තටම ජීවිතේ පුහුණු කරන්න තියෙන වටිනාම කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ සතුට වැඩි දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා කමඨහන් ධර්ම මාර්ගයන් අතරින් ප්‍රධානම අනුශාසනයක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් මේ ආනාපාන සතියේ සම්පූර්ණ කිරීම සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කරන්න හේතුවක් වෙනවා. ඒ ප්‍රතිඵල විදිහට අපි මේ ලෝකයේ තුල භෞතික දේවල් වල යෙදෙන ගතිය පිටින් ගාලු වෙලා අපේ මනසම අපි කෙලසරණ බවට පත් කරගන්නවා. අපට අපි සැබෑරිතෝ එක ආරක්ෂාව නිර්මාණය කර ගැනීම තමයි සැබවින්ම භාවනාව කියලා කියන්නේ. ඉතින් පින්නතුනි මේ අපි තාම දුර්ලභ අවස්ථාවක් මේ ලබා ගත්තේ මිනිස් සංස්භාවය සහ සංධර්මයේ දෙකම එකට ලැබෙන අවස්ථාව. ඉතින් මේ අවස්ථාව කොයි මොහොතේ අපට අහිමි වෙද දන්නේ නැහැ. කොයි මොහොතේ ජීවිත කරදර කම්කටොළු වෙද දන්නේ නැහැ. කොයි මොහොතේ ලෙඩ දුකේද කියන්න බෑ. අපිට ලෙඩ දුකක් නාව අපි තාම ආදරය කරන කෙනෙක් ළඟම ඉන්න කෙනාට ලෙඩ වුණොත් අනතුරකට පත් වෙනවා කියන්නේ අපි අනතුරකට පත් වෙනවා කියන්නේ තමයි. ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ කොයි වගේ කර්ම දෝෂ තියෙනින් අපි දන්නේ නැහැ. ඒ නිසා මේ දහම පුහුණු කරන්නේ මේ කියන විවේකය නිදහස ජීවිතේ හැම කාලෙම නැහැ දෙන්නුනේ. මේක කොයි වෙලේ මේක අවසන් වෙද කියන්නේ බෑ. ඒ නිසා මේ ලබාගත්තු මේ අවස්ථාව උපරිම ලෙස දහමට නැඹුරු වෙන අධිෂ්ඨාන කරගන්න. ඉතින් ඔබ සතරම වාක්කින් කරපු අය ඒ පින් කරපු නිසාම තමයි මේ වගේ පරිසරයකට ඇවිල්ලා විහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන ධර්ම දේශනා මෙහෙම දෙලා මේ ධර්මය පුහුණු කරන්න ඔබට විවේකය, පහසුකම, නිරෝගී භාවය මේ හැම දෙයක්ම ලැබුණේ තමන්ගේ ලොකු භාග්‍යයකට. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තික සම්පන්න සේවා මේ පහල කරගත් උතුම් වූ කුසල චේතනාව හේතුවෙන් ඔබ හැමදෙනා ආර්ගම ධර්මාවෝදයම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තෙවෙන සත් සොන්නස් වෙත්වා නිතින්